नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु පින්වත්නි දැන් අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට තේරෙනවා බුදු කෙනෙක් පහළ වීම ඉතාමත්ම දුර්ලභයි අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණක් ගත වුණාට පස්සේ තමයි කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ පහළ වූ බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස පිහිටවනවා බුද්ධ ශාසනය. එතකොට මේ බුද්ධ ශාසනයේ සිටිනවා සිව්වණක් පිරිස. කවුද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතකොට අනාගතයේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ සිව්වණක් පිරිසගේ ක්‍රියාකලාපයේ මත. මහා කස්සප මහ රහතන් වහන්සේ සවැත් නුවරට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම භාග්‍යවතුන් වහන්සේ ඉස්සර එතරම් ශික්ෂා පද තිබෙන්නේ නැහැ විනය නීති ගොඩාක් තිබෙන්නේ නැහැ නමුත් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් අරහත්ත්වයට පත් වුණා සංසාරෙන් නිදහස් වුණා නිකලෙස් බවට නමුත් ස්වාමීනි දැන් ශික්ෂා පදණ ගොඩාක් තියෙනවා ඒ වුණාට භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වීමක් අර ශික්ෂා පද නැති කාලේ තිබිච්ච ජීවණුව දැන් නැත්තේ මොකද කියලා අහුවා එතකොට පින්වත්නි අපිට එකක් පැහැදිලි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී උන්වහන්සේ ශික්ෂා පද පනවන්න පටන් ගත්තේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු විස්සකින් පස්සේ අවුරුදු 20 විදි තමයි බරපතල අර්බුද හට ගන්න පටන් ගත්තේ. එතකොට වහවහ ධර්මයේ අවබෝධ කරන පිරිස වැඩිපුර ඉඳලා තියෙන්නේ නම් ඒ මුල් යුගයේ තමයි. ඊට පස්සේ ශික්ෂාපද වැඩිපුර පනවන්න සිද්ධ වුණා. නමුත් මේ ශික්ෂාපද පනවපු වේගෙන් රහතන් වහන්සේලා බිය වුණේ නැහැ. තර් බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං හේතං කස්සප හෝති සත්‍යේසු හායමානේසු කාශ්‍යප එහෙම තමයි සත්‍යයන් පිරිහි යද්දී ওই විදිහට තමයි කොම එක වෙන්නේ සද්දම්මි අන්තර දහයමානේ සද්ධර්මේ අතුරු දහම් වෙද්දී බහුතරාණිකව සික්ඛාපදානි උද සික්ඛාපද බොහෝ තියෙනවා තමයි නමුත් අල්ප මාත්‍ර අපතරා බොහෝ සුළු පිරිසක් තමයි අරහත්වයට පත් වෙන්නේ. එතකොට අපිට පේනවා මේ පිරිහීම කියලා කියන්නේ දැන් ඔබට තේරෙනවා ඇති පිරිහීම කියන එක මොකක්ද කියලා. අපි කලිනුත් ඉගෙන ගත්තා මොනවද පිරිහෙන්නේ අපි? සිහිය, වීරිය, නුවණ, කෙලෙහි ගුණ, සත්පුරුෂ ගුණ මේවා තමයි අපි පිරිහීමට භාජනය වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ ඒ පිරිහි වුණට භාජන වීම තුල නෙමෙයි සිහිය තුල වීරිය තුල නුවණ තුල කෘතගුණ තුල සත්පුරුෂකම තුල තමයි ඒක වැඩෙන්න තියෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කස්සප මේ සද්ධර්මයේ යම් තාක් පවතීද ඒ පවතින්නේ සද්ධර්ම ප්‍රතිරූපකයක් සද්ධර්මයේ වගේ දෙයක් ලෝකයට පහළ වෙනකන් විතරයි කියනවා මේ දේශනාවේ නම සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්මයේ වගේ දෙයක් පහළ වුණොත් එදාට මේ ශාසනය අතුරුදහන් කියනවා යම්තාක්කල් සද්ධර්මයේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ වගේ දෙයක් බිහි වෙන්නේ නැද්ද ඒ තාක්කල් මේ ශාසනය පවතිනවා කියනවා කාශ්‍යප එක මේ වගේ දෙයක් කියනවා රත්තරන් අතුරුදහන් වෙන්නේ නැහැ කියනවා කවදාවත් ඉමිටේෂන් රත්තරන් පහළ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ රත්තරන් වගේ තියෙන රත්තරන් පහළ වෙන්නේ නැති තාක්කල් රත්තරන් තමයි කියන හැමතැනම තියෙන්නේ පොඩ්ඩක් තිබ්බත් තියෙන්නේ රත්තරන් තමයි අර ඉමිටේෂන් රත්තරන් පහළ වුණාම රත්තරන් වගේ දිලිසනවා හැබැයි රත්තරන් නෙමෙයි හැමතැනම තියෙනවා රත්තරන් වගේ දිලි හිදිලි තියෙනවා හැබැයි රත්තරන් නෙමෙයි කියනවා හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉමිටේෂන් රත්තරන් පහළ වෙන්නේ නැද්ද එතකොට කොහේ ගියත් රත්තරන් පාටින් පොඩ්ඩක් තිබ්බක් තියෙන්නේ රත්තරන් කියනවා ඒ වගේ කියනවා කාශ්‍යපේ යම් දවසක ධර්මයේ වගේ දෙයක් කියනවාද එදාට ධර්මයේ අධර්මයේ හොයාගන්න බැරි වෙලා යනවා ඊට පස්සේ ධර්මයේ අතුරුදහන් වෙනවා රත්තරන් වගේ හැමතැනම දිලිහෙනවා හැමතැනම දිලිසුනාට රත්තරන් පාටින් දිලිසන්නේ හැබැයි රත්තරන් නෙමෙයි ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මී නාමෙන් යනවා ධර්මයෙන් නෙවෙයි එතකොට මේ ධර්මයේ අතුරුදහන් වෙනවා ඊට පස්සේ දේශනා කරනවා කාශ්‍යපය මේ ශාසනයේ නකෝ කස්සප පටවි ධාතු සද්දම්මං අන්තර දහපේති කාශ්‍යපය මේ ශාසනයේ ඔව් පටවි ධාතුව විසින් අතුරුදහන් කරන එකක් නෙවෙයි නේ ආපෝ ධාතු සද්දම්මං අන්තර දහපේති ආපෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ න තේජෝ ධාතු සද්දම්මං අන්තර දහපේති තේජෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ න වායෝ ධාතු සද්දම්මං අන්තර දහපේති වායෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ අතකෝ ඉදේවතේ උප්පජ්ජಂತಿ මෝග පුරුසා ඒ හිස් පුද්ගලයන් මේ ශාසනීයම උපදිනවා කියනවා ඒ පුද්ගලෙ කොහිද උපදින්නේ මේ ශාසනීයමයි යේ ඊමං සද්දම්මං අන්තර දහපෙන්ති ඒගොල්ල තමයි මේ ශාසනේ අතුරුදහන් කරන්නේ සීතාපි කස්සප නාවා කාශ්‍යපය මේ යම්සී නැවක් ආදිකේනෙව ඕපිලවති නැවක් බඩු වැඩි වෙලා ගිලිනවද නකෝ කස්සප ඒවං සද්දම්මං අන්තර දානං හෝති සද්ධර්ම ඒ වගේ පිරිස වැඩි වුණා කියලා ඒ හේතුවෙන් නැති වෙන්නේ නැහැ කියනවා කාශ්‍යපය මේ ශාසනය අතුරුදහන් වෙන්න කරුණු පහක් හේතු වෙනවා මේ ශාසනය අතුරුදහන් වෙන්න කරුණු කීයක්ද හේතු වෙන්නේ කරුණු පහක් පංචකෝ මේ කස්සප ඔක්කමනියා ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තර දහනාය සංවත්තන්ති ඒ කියන්නේ පිරිහීමට බාත්‍ර වෙන පිරිහීමට හේතු වෙන මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙන කරුණු කීයක්ද කරුණු පහක් කරුණු පහක් ඇති වෙනවා කියනවා කවුරු තුලද අර සිව්වන පිරිස තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වන පිරිස තමයි කියන මේ මේ කාණ්ඩ එකතු වෙලා ශාසනේ අතුරුදහන් කරනවා කියනවා. එතකොට බලමු මේ කාණ්ඩේ කොහොමද මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ කියලා. ඉද කස්සප භික්ඛු භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ කාශ්‍යපය මහිලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සත්තර යගාරවා විහෙරಂತಿ අප්පතිස්සා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පිළිගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන පිළිගැනීමක් නැහැ ශාස්ත්‍රීය ගෞරවයක් නැහැ අප්පතිස්සා සරණ නැහැ සරණ ආතෑරලා වාසය කරනවා මේක කියනවා ශාසන අන්තර්ධානයේ පළවෙනි කරුණ ශාසන අන්තර්ධානයේ පළවෙනි කරුණ මොකද්ද ශාස්ත්‍රුන් වහන්සේ පිළිගන්නේ ගෞරවයක් නැහැ අප්පතිස්සා කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාවක් පිහිටක් ලබා ගන්න නැතුව ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව භක්තිය භක්ති ප්‍රේමයක් නැතුව සරණ රහිතව වාසය කරනවා කවුද වාසය කරන්නේ අර සිව්වනක් පිරිස භික්ෂු භික්ෂුණී උතින් අපි ගත්ත තුන ශ්‍රාවකයෙකු කියලා හිතාන් ඉන්නවා කියන්නේ රස්සාවක් නැහැ. ඉතින් යාට කියනවා මම රස්සාවක් කරන් දෙන්නම් ඔයාට. හැබැයි වා අපි ආගමට එන්න ඕන. රයිට්. නැස්ති. ඉතින් යාහන්නේ කොහොමද? ඉතින් ප්‍රශ්නයක් වෙද්දන්නේ. එහෙම මිසක් එයාට කියලා සරණ තමන් තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේව අතාරින්නේ කියලා කල්පනා කරන. ඊට පස්සේ ගෙදරට ගිහිල්ලා කියනවා මේ මට රස්සාවක් හම්බ වෙන්න යන්නේ. හැබැයි මට ආගම විනාශ කරන්න ඕන. ඉතින් අම්ම කෑ ගහනවා. එහෙම පුළුවන්ද මේ පරම්පරාවෙන් ආපු එකක් නේ මේක? මං කොහොමද නේද ඇහෙන්ට මුණ දෙන්නේ? මං කොහොමද මේ හිත මිතුනන්ට මුණ දෙන්නේ? මං කොහොමද ගමට මුණ දෙන්නේ? ඉතින් එහෙනම් අම්මට තීසරණේ නෑ. එහෙම නේද කියන්නේ එතකොට? එතකොට බලන්න ශාස්ත්‍රුන් වහන්සේව සරණ ගියා නම් එහෙම අදහසක් ඇති වෙන්නේ නෑ. එතකොට අම්මට තියෙන්නේ මේ ප්‍රශ්නේ. ඒතර නෑද ඇඟි ප්‍රශ්නයක් නැත්තම්. ගමේ ප්‍රශ්නයක් නැත්තම් අම්මට ප්‍රශ්නකුත් නෑ. එහෙමනේ වෙන්නේ නේ? මොන බඳින්න ලෑස්ති වෙනවා. ජයන් ළමේ. කින අම්මේ මෙහෙමයි යා බෞද්ධ නෙමෙයි. ඉතින් ඊට පස්සේ අහනවා. ඊට පස්සේ කියනවා මොකද්ද කියන්නේ? කමන්නේ කියන කොල්ල හොඳ නෑ. වෙනවද නැද්ද වා? වෙනවා. එතකොට අර ශාස්ත්‍රූත්‍ය පිළිබඳව කිසිවක් දන්නේ නෑ. කිසිවක් දන්නේ නෑ. ඊට පස්සේ අහනවා උගලන්ට රස්සා මදි නේද ඔය හම්බ කරන්නේ අපි කුකුල් පෙටව දෙන්න හදා ගන්න. ඉතින් එළුවක් නැද්ද කියලා අහනවා. එතකොට බලන්න එළුවකුත් දෙන්නම් කියනවා. ඊට පස්සේ මේ මොකද්ද මේ අතහරින්නේ? සාතුරුන් වහන්සේ ඊට පස්සේ යන පොඩි ළමයින්ට කියනවා මේ බබාලා එන්න. ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන්ගේ පොඩි බබාලා එවන්න අපේ මොන්ටිසෝරියට. යවනවා. ඊට පස්සේ දැන් ඉතින් දැක්කනේ ඕගොල්ලන්ට කිසි පීඩක් නැහැ නේ. දැන් බලන්න ඉතින් පන්සල් වලින් ඔය පින්කම් කී කී කරනවා ඕගොල්ලන්ගේ කී කී හරි ගන්නවා. ඕගොල්ලන් දුන්නේ මොනවද? එතනේ. මේ බිස්කෝතුව කන්න කියලා දෙනවා. බිස්කෝතුවක් හදලා බුදුරජාණන් වහන්සේගේ පැහැඩේට පොඩි කාට දෙනවා. ඉතින් කන්න පුතේ කියනවා අම්මා. ඉවරයි ආගම. බුද්ධ ශාසනය අතුරුදහන් වෙන කාරණයක්. එතකොට අපි සරණ ගියේ මොන බුදුරජාණන් වහන්සේද? දැන් මේ දේශනාව සද්දම්ම ප්‍රතිරූපක සූත්‍ර දේශනා කරේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ පවදුතාංග ධාරින් අතරින් අග්‍ර බවට පත් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. එතකොට බලන්න එහෙම වුණොත් අපිට සරණ නැති වෙනවා. ඒතර සරණ නැති වෙන්න හේතු වෙන්නේ මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය නැති වෙන්න, අගෞරවය ඇති වෙන්න, ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි යටහත් පැවතුම් නැති වෙන්න මොකද හේතු වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ. ඒතර ශාස්ත්‍රුන් වහන්සේව දැනගන්න ඕනේ කවුද කියලා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අරහත්. අරහත් කියන්නේ රාග, ද්වේෂ, මෝහ, මද, මාන ආදී සියලු ක්ලේශයන්ගෙන් නිදහස් රහතන් වහන්සේ. උන්වහන්සේ අටලෝ දහමට ලාභ, අලාභ, ආයසයස, නින්දා, ප්‍රශංසාවට කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේ නිකලෙස්. උන්වහන්සේ යම් දවසක සම්බුද්ධත්වයට පත් වුණාද, යම් දවසක පිරිනිවන් පායිද, ඒ කාලේ පුරාවට උන්වහන්සේගේ අරහත්ත්වයේ මැනවින් ප්‍රකට වුණා. උන්වහන්සේගේ අරහත්ත්වය ප්‍රකට වුණා. උන්වහන්සේට සමහර සදහැවතුන් සුදුහඳුන් වලින්, සුදුහඳුන් අරටු වලින් කුටි හදලා පූජා කළා අනාථපිණ්ඩික සිටුතුමා. නමුත් උන්වහන්සේට ඒ කුටියේ වනාන්තරයේ ගස් වෙනකයි වෙනසක් නැහැ. උන්වහන්සේට සමහර දවස්වලට මේ රාජරාජ අමාත්‍යවරු දිය නමුසු කීර පායාස හදලා පූජා කරනවා. පිඬුසිඟා වඩෙද්දි පිළිණු වෙච්ච ආහාර පූජා කරනවා. ඒක මෙන්න වෙනසක් නැහැ. උන්වහන්සේට සමහරු බයිනවා. දෙවි බඹුන් ඇවිල්ලා වන්දනා කරනවා. එතකොට උන්වහන්සේ එහෙම කියලා අමුතු වෙනසක් නැහැ. උන්වහන්සේ නිකලෙස්. එතකොට නිකලෙස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමන් සරණ ගියා කියලා දැනගෙන සිටින්න ඕනේ. අර්ථ විවරණ වැරදුනොත් ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගන්න බැරි වෙනවා. කිව්වොත් එහෙම මෙහෙම. හරි, අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධං කියන්නේ බුද්ධියයි. ඒතර බුද්ධං සරණං ගච්ඡාමි කියලා වෙන සරණ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔයාගේ බුද්ධිය සරණ යන්න කියලා කියප ගමන් අර සරණ ඉවරයි. ඒකට තමන්ට ශාස්ත්‍රුන් වහන්සේව අඳුනගන්න තියෙන අවස්ථාව නැති වෙනන වෙන්න දියක් ආවා. ශාස්ත්‍රුන් වහන්සේ සරණ යාම වෙනුවට බුද්ධිය සරණ යන්න කියලා කියනවා. ඒතර බුද්ධියේ තියෙන උදාරහං සම්මා සම්බුදාදී ගුණ මොකුත් නැහැ. එතකොට බුද්ධි සරණ යන්න කියලා බුද්ධං සරණං කියන වචනේ අර බුද්ධ කියන වචනෙට හිතුණා මේ බුද්ධං කියලා කියන්නේ බුද්ධියටයි. ඔන්න වරදිනවා. වැරදුනාට පස්සේ ඉතින් ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනා ගන්න දන්නේ නැහැ. ඊරවස තමන්ට හිතෙන දේවල් තමයි කියන්නේ ඔන් ප්‍රතිරූපකේ දී වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ යාට ශාස්ත්‍රුන් වහන්සේ කිරේ ගෞරවයක්. ඊට පස්සේ බුද්ධ දේශනාවල තියෙන කරුණු කෙනෙක් කියනවම කියන්න එපා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ විදියට දේශනා කරලා තියෙනවා. කියද්දි කියද්දි අර පිළිගන්නේ යන ශාස්ත්‍රු ගෞරවේ නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද අද වර්තමානයේ මේ ලක්ෂණ තියෙන බව? ශාස්ත්‍රු ගෞරවේ නැහැ. එතකොට කවුද ශාස්ත්‍රයේ අතුරුදහන් කරන්නේ? බෞද්ධයයි කියන කාණ්ඩයම. එතකොට ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනා ගන්න බැරි වීම. ඊළඟට බුදුහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව ආවෝද කළා. උන්වහන්සේට තිබුණා ඥාන බල 10ක් තිබුණා. දස බල ඥානයක් තිබ්බා. විසරද ඥාන තිබ්බා. අපි අර ඒක ඉගෙන ගත්ත එක දේශනා කුණහසිර පුරුෂ ඉන්ද්‍රිය ඥානෙ තිබ්බා. මේ කියපු ඥාන, මේ කියන අවබෝධය, මේ කියන වැටහීම, මේ කියන හැකියාව මේ ලෝකේ වෙන කිසිවෙකුට තිබුණේ නැහැ. උන්වහන්සේ තුල තමයි මේ තිබුණේ. එතකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. එතකොට උන්වහන්සේ අවබෝධයේ තුලම තමයි උන්වහන්සේගේ ජීවිත ප්‍රවත්ම ගෙනිච්චේ. උන්වහන්සේ සමහර දවස්වලට ධානේ වළඳලා වනාන්තරයට යනවා. හරි ලස්සනට ඒක දේශනාවක තියෙනවා. ගිහිල්ලා උන්වහන්සේ මේ කොළ රොඩු ටිකක් එකතු කරලා ඒ උඩ දෙපට සිවුර දානවා. දාලා වාඩි වෙනවා කියන කැලේ ඇතුලේ. වල්ල බාහුණා කරනවා. එතකොට මේ උන්වහන්සේගේ ජීවිතේ පුරාම අර අවබෝධය කියන එක තිබුණා. එතකොට ශ්‍රාවකයා හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ ධර්මයේ සම්බන්ධයෙන් මිම්ම කරගතිත්‍ය අර ශාස්ත්‍රඥ වහන්සේගේ ප්‍රකාශය. ඒ මොකද හේතුව? ශ්‍රාවකයා දන්නවා ශ්‍රාවකයාගේ හිතේ පැහැදීම තියෙන ඕන මේ ශාස්ත්‍රඥ වහන්සේ අරහත්. මේ ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ ශාස්ත්‍රඥ වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. එතකොට උන්වහන්සේ දේශනා කරපු උන්වහන්සේ ප්‍රායෝගිකව තමන්ම හොයාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය කාගින්වත් අහලා නෙමෙයි. උන්වහන්සේ ඉස්සලමට මේ කාමසුකල්ලි කාණියෝගයට, ඊට පස්සේ ඒකින් මිදෙන්න උත්සාහ කරද්දි වැටුනේ අත්තකිලමතාන යෝගයට. ඊට පස්සේ කවුරුවත් දෙවි කෙනෙක් බබෙක්වත් කිව්වේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව. ඒ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. උන්වහන්සේම එකක් එකක් ගානේ පරම තේරුම් අරගෙන හොයාගෙන අවබෝධ කරගෙන අය ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා. සියලුම කෙලෙසුන්ගෙන් මිදිලා උන්වහන්සේ නිවන අවබෝධ කළා. ඒතර උන්වහන්සේ තුල ඒ අවබෝධය සහ ඒ වැඩපිළිවෙල තියෙනවා. උන්වහන්සේ සුගත. එතකොට ඒක ශ්‍රාවකයා දැන සිටින්න ඕනේ. ඊළඟට උන්වහන්සේ ලෝකවිදු. ලෝකවිදු කිව්වේ උන්වහන්සේ තමයි සියලුම ලෝක ගැන අවබෝධ කළේ. ඉතින් උන්වහන්සේට අවබෝධ වුණේ කිසිම අඩුවක් නැතුව. ඒතර උන්වහන්සේගෙන අවබෝධයක් නැත්තම් වර්තමාන හිතයි නෑ නෑ. උන්වහන්සේට සෑහෙන අවබෝධයක් තිබිලා නෑ. මොකද හේතුව? උන්වහන්සේ දේශනා කළා නෑ නේ රවිචන්ද කුදු පුජසන් සූත්‍ර ගැන. එහෙන එහෙම කියන්න පුළුවන්. මොකද ශාස්ත්‍රඥ උන්වහන්සේ කිරේ ගෞරවය නැත්තම් ඉතින් උන්වහන්සේට නේ නං ඉස්සල්ලාම මේ අහසේ ඉන්න මේ ගහ වලල්ලේ චණ්ඩි ටික අහුවෙන්නේ නේ. ඉතින් උන්වහන්සේ හරියට පැහැදිලි කළානේ. දැන් බැරි වෙලාවත් මම දන්නේ ඉතින් අනිත් සමාජ කොහොම ඒකට ප්‍රතිචාර දක්වයිද කියලා. කවුරු හරි කිව්වොත් හරි වැඩි අඟහරු කිපිලා. ලං ඔන්න ලබන සමුදට අඟහරු කැළඹෙනවා. අඟහරු සිකුරුට සෙට් වෙනවා. එතකොට දැන් කේන්දරයේ බලයි කට්ටි හොගාලා පෙළල හා දැන් අඟහරු සිකුරුට සෙට් වුණොත් දැන් අපිට මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් සිහි කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ ගැනද? ශාස්ත්‍රඥ ලොස්ට්. ශාස්ත්‍රීයරයි. අයි ශාස්ත්‍රඥ වහන්සේව ගන්න තියෙන අවස්ථාව තමන් අතහැරලා. ඊට පස්සේ දැන් බය වෙනවා තැටි ගන්න දැන් අඟහරු චිකුරුට සෙට් වුණා. අපේ දුවටමක් වේද, පුතාටමක් වේද, ආච්චිටමක් වේද, සීයටමක් වේද? බැරි වෙලාවක් තුනොත් විනාසයි. ඒ මොකද හේතුව? අපි නෝනින් කල්පනා කරන්න ඕනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකවිදු. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තමයි මේ ලෝක ගැන උන්වහන්සේ දේශනා කරන්නේ. ලෝක ගැන උන්වහන්සේ වදාලා එක දවසක් කියනවා මේ මහණෙනි බලන්න කියනවා. හතර පැත්තට දිශා හතරට මිනිස්සු හතර දෙනෙක් කියනවා. එතකොට යොදුන දුරට එක දිශාවකින් එක මිනිස්සෙක් ඊතලයක් විදිනවා. එතන හතර දිශාවට එකවර ඊතල හතර විදිනවා. එතකොට වේගෙන් දුවන්න පුළුවන් මිනිස්සෙකුට කියනවා පුළුවන් ද ඔබට මේ හතරම එකපාර බිම වැටෙන ඉස්සෙල්ලා අහුලගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනම් වික්ෂුන් වහන්සේලාගේ මහණෙනි යාට කොහොමද දුවන්න පුළුවන්ද යාට? භාග්‍යවතුන් වහන්සේ යා හරීම වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක් කියලා. කියන මහණෙනි විත වඩා වේගෙන් වේගවත්ව තියෙනවා කියන මේ සූර්ය චන්ද්‍ර දෙකේ ගමන. ඊටත් වඩා වේගවත් කියනවා සූර්ය චන්ද්‍ර දෙකට අධිගෘහිත දෙවිවරුන්ගේ ගමන. ඊටත් වඩා වේගවත් කියනවා ඉපදිච්ච මනුස්සයාගේ ආයුෂ ඉවර වීම. අන්න ලෝක විදු. උන්වහන්සේ හරියටම කියනවා අවබෝධ කරන්න ඕන දේ. හරියටම කියනවා. එතකොට දැන් දවසක් හොරු කට්ටිය කැලේකට ගියා. කැලේකට වනාන්තරයට ගියා හොරකම් කරලා වනාන්තරේ ගියා. යනකොට වනාන්තරේ ඉන්නවා ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න ඇවිල්ලා. හොරු හිතුවා මේ ඉන්නෙත් හොරු කට්ටියක් කියලා. හොරු සැක කළා. හොරු සැක කළා ඇහුවා කවුද ඔයලා? කිව්වා අපි ශ්‍රමණවරු කිව්වා. ඊට හොරු කතා වුණා මේගොල්ලෝ ශ්‍රමණවරු කියනවා. මේගොල්ලෝ හොරු නෙවෙයිලු. මේගොල්ලෝ භාවනා කරන්න ආවලු. ඊට හොරු කිව්වා අහපන් අහපන්. එහෙමනම් වතුර තියෙනවද කියලා ගෙනල්ලා භාජනවල ගුරුවලා. ඇහුවා මේ කෝ ඔයගොල්ලන්ගේ කෝ කල්ල වතුර පුරවලද? නෑ වතුර ගිනාවේ නෑ කිව්වා. ඊට පස්සේ එහෙනම් බලන්න මේ ගිනිගාන දඬු තියෙනවද කියලා බලන්න. කියලා හොරු කතා වුණා. එන අහමු ගිහිලා ආයි කියලා. ඇහුවා ගිනිගාන දඬු තියෙනවද ඔයගොල්ලන්ගේ? අපි ඒව ගිනාවෙත් නෑ කිව්වා. ඊට සනිකරු නෑ එහෙනම් ශ්‍රමණවරු නම්. ඒතකොට ඒගොල්ලෝ දන්නේ බමුණු සමාජෙ නෙහිටියේ. ඒතකොට ඒගොල්ලෝ හිතුවේ ශ්‍රමණවරු නම් අනිවාර්යම මේ දින තිචි නැකත් මේව දැනගන්න ඕනේ කියලා. ඊට පස්සේ ගිහලා ඇහුවා ඔයගොල්ලෝ දන්නවද අද මොකද්ද දිනේ? අද මොකද්ද තිචිය? නැකද මොකද්ද කියලා ඇහුවා. මේ දන්නේ නෑ. හොරු කිව්වා එහෙනම් මේගොල්ලෝ තුරු. කියලා හොරු ගැහුවා මේගොල්ලන්ට. ගුටි කාගෙන බුදුරජාන් වහන්සේ ළඟට ගියා මේ සංඝ පිරිස. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම සිද්ධියක් වුණා කියලා අපිට කැලේ ගියාම. එහෙමනම් කැලේ යද්දි මීට පස්සේ වතුරු වාජන තියාගන්න. ඔව් ගිනි ගානාදඬු තියාගන්න. එදා දවසේ තීරණ නැගත බලාගන්න කිව්වා. හදිසියදී වගේ ඇහුවත් කියන්න. එහෙම මිස ජ්‍යොතිෂේ හෝ වේදේ සරණ යන්න කිව්වේ නෑ. එතකොට බලන්න මේක පැටලින කාලේ. මම කියන්නේ මේ පැටලින එක. එතකොට බලන්න මේ ඒකටයි බුදුරජාණන් ඒ කියන්නේ දිනේ බලාගන්න. අපේ භාෂාවෙන් කියනවනම් කියන්නේ මොකද්ද? කැලෙන්ඩරයක්. කැලෙන්ඩරයක් ළඟ තියාගන්න කියන එකයි. අද දිනේ කවද්ද? අද සඳුදාද? අඟහරුවාද? දැන් බලන්න ඔබ කැලේකට ගියොත් සමහර අවස්ථාවල ඔබ භාවනා සති භාවනාවලට ගිහිලා තියි. සමහරට ඒ භාවනා කාලය තුල ඔබ දන්නේ අද දිනේ මොකද්ද? සඳුදාද? අඟහරුවාද? ඔබ දන්නේ නැහැ. ඒ වගේ වනාන්තරයට යන්න කෙනෙක් කියව හිතන්ද නෙමෙයි. මොකද ඒකේ තේරුම කැලෙන්ඩර තියාගන්න වගේ එකක්. ඒකට ශාස්ත්‍රුන් වහන්සේව හරියට හිත පහදවාගෙන හිටියොත් ඒක හරියට තේරුම් ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. උන්වහන්සේ දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, නිරය ගැන, තිරිසං අපාය ගැන, ප්‍රේත ලෝක ගැන, මනුස්ස ලෝක ගැන මේ ඔක්කොම දේශනා කරලා තියෙන්නේ බුදු නුවණින්. එතකොට මේව අසවල් යන කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කොහෙද? ඔය ප්‍රශ්නේ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම මේ ශාස්ත්‍රීය ගෞරවේ නැති වුණාම. කෙනෙක් ශාස්ත්‍රීය ගෞරවේ තියෙන කෙනාගේ වෙනස ශාස්ත්‍රීය ගෞරවේ තියෙන කෙනා දැනගන්න කැමති භාග්‍යතුන් වහන්සේ කුමක් වදාළසේක්ද? ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා තමන් දන්නවා. ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. භාග්‍යතුන් වහන්සේ මේ දමනය කිරීමට දුෂ්කර සත්වයන්ව දමනය කරනවා. දමනය කරනවා ප්‍රාතිහාරය පාලා. ඒ ප්‍රාතිහාරය අතර උන්වහන්සේ වඩා කැමතිුනේ මොන ප්‍රාතිහාරයද? අනුශාසනී ප්‍රාතිහාරය. අනුශාසනී ප්‍රාතිහාරය තුල තමයි උන්වහන්සේ වැඩිපුරම දහම් දේශා තියෙන්නේ. ඊළඟට ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන්ටත් නිවන් මඟ පෙන්වා දුන්නා, මිනිසුන්ටත් නිවන් මඟ පෙන්වා දුන්නා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අන් අයට අවබෝධ වීම පිණිස නිවන් මඟ මුලමෙදාග පිරිසිදු ලෙස පැහැදිලි වචනවලින් පැහැදිලි අර්ථවලින් උන්වහන්සේ කියලා දුන්නා. බුද්ධ මේ සීල ගුණ දරන්න භාග්‍යවන්තයි. එතකොට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රීවණ පිරිස මේ ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් අදහාගෙන ඉන්නවා. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට යටහත් පැවතුම් වලින් යුක්තයි. ඒ අවබෝධය කෙරෙහි යටහත් පහත් බවකින් ඒ අවබෝධය පිළිගන්නවා. මේක නැත්තම් යම් සමාජයක යටහත් පහත් බව නැතුව ගියා නම් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැත්තම් සංස්කෘතියේ කෙරෙහි ගෞරවයක් නැත්නම් ශාසනයේ අතුරුදහන් වෙන පළවෙනි කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මේ අගාරවා විහෙරಂತಿ අපතිස්ස. ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැතුව වාසය කරනවා. කුමක්ද මේ ධර්මය? චතුරාර්ය සත්‍ය ධර්මයයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා හිතුවා මට ගුරුවරයෙක් නැතුව ඉන්න එක හොඳ නැහැ. මමත් මගේ මේ ඉදිරි කටයුතු වෙනුවෙන් ගුරුවරයෙක්ව සොයා ගන්න ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කළා. මාගේ අසම්පූර්ණ වූ සීලයක් ඇතනම් ඒ සම්පූර්ණ කර ගැනීමට උපදෙස් දී හැකි කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවද බැලුවා. කවුරුත් නැහැ. දෙවියන් අතර ඉන්නවද බැලුවා. කවුරුත් නැහැ. බඹුන් අතර ඉන්නවද බැලුවා. කවුරුත් නැහැ. එතකොට උන්වහන්සේ තමයි එතකොට සීලෙන් පරිපූර්ණ. ඊරස් උන්වහන්සේ බැලුවා අසම්පූර්ණ සමාධියක් ඇතනම් ඒ සමාධිය සම්පූර්ණ කරගන්න කවුරුත් ඉන්නවද උපදෙස් ගැනීමට. එතකොට මේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කිසි කෙනෙක් නැහැ උන්වහන්සේ තරම් පරිපූර්ණ සමාධියක් ඇති. ඊට පස්සේ උන්වහන්සේ නුවණින් විමසුවා, ඔව් යම් ප්‍රඥාවක් අපරිපූර්ණද ඒ ප්‍රඥා පූර්ණත්වයට පත් කරගන්න උපදෙස් දී හැකි කෙනෙක් ඉන්නවද? බලුවා උන්වහන්සේට තේරුණා එහෙම කවුරුවත්ම නැහැ. උන්වහන්සේ ප්‍රඥාවෙනුත් අග්‍රයි සම්පූර්ණයි. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා විමුක්තිය. විමුක්තිය අසම්පූර්ණ නම් පරිපූර්ණ වෙන්න උපදෙස් ගන්න තියෙනවද කියලා. ඊට පස්සේ හොයා බලද්දී උන්වහන්සේට අවබෝධ වුණා මේ විමුක්තිය පරිපූර්ණ වූ විමුක්තියක්. ඊට පස්සේ බලුව විමුක්තිය ගැන උන්වහන්සේ දෙන අවබෝධය, විමුක්ති ඥාන දර්ශනේ ඒට උපදෙස් දෙන්න කවුරුත් ඉන්නවද කියලා. කවුරුත් නැහැ. එතකොට උන්වහන්සේ තේරුම් ගත්ත එකෙන් මං යම් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මීමම ගුරු තනතුරේ තබා ගන්නවා කියලා. එතකොටම සහම්පති බ්‍රහ්ම රාජයා උන්වහන්සේ ඉස්සර පහළ වුණා. පහළ වෙලා කිව්වා සාදු සාදු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙර වැඩ හිසු බුදුරජාණන් වහන්සේලත් ඔය ආකාරයෙන්ම ධර්මීමයි ගුරු තනතුරේ තබාගත්තේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගුරු තනතුරේ තබාගත්තු දෙයක් තමයි මේ ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අප්‍රමාණ වචන වලින් අප්‍රමාණ පද වලින් මම මේ ධර්මය කියා දුන්නා ඔබට. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ යමලුත කළු කියලා මේ බ්‍රාහ්මණ වංශික දෙන්නේ භික්ෂුන් වහන්සේලා දෙන්නේ ඒ දිනම බුදුරජාණන් වහන්සේට ගිහින් යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ එක එක්කෙනා නානා දිශාවලින් නානා ප්‍රදේශවලින් ඇවිල්ලා මේ ශාසනයට ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් මේ ධර්මයේ කියන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්මයේ කිලුරු වේවි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ ඡන්දසට නගන්න අපි කැමති. ශ්ලෝක වලට මේ ධර්මයේ නගන්න අපි කැමති. ඒකට අපිට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ බැන්නා ඒ ආයි කියන්න එපා ඕක. මෝග පුරුෂයා කියලා බැන්නා. ඊස් පුරුෂයෝ ආයෝක කියන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ කිසි දවසක ඡන්දසට නගන්න එපා කිව්වා. සංස්කෘතියට නගන්න එපා කිව්වා. අනුජානාමි භික්කවේ සකාය නිරුත්‍යා ධම්මං පරියාපුනිතුම්. මහණී තමන්ගේ භාෂාවෙන් මේ ධර්මයේ ප්‍රගුණ කරන්න අනුධර්ම කිව්වා. එතකොට දැන් අද ගත්තොත් ඉන්දියෙන් අය හින්දියෙන් ප්‍රගුණ කරනවා. එතකොට සුදු අය ඉංග්‍රීසියෙන් පුරුදු කරනවා. දැන් මම දැක්කා උගන්ඩා අප්‍රිකාවේ උගන්ඩාවේ අලුත් පන්සලක් බිහි කරලා තිනවා. අප්‍රිකන් හාමුදුරුවනේ උගන්ඩා භාෂාවෙන් ඒගොල්ලෝ ප්‍රගුණ කරනවා. අපි සිංහලෙන් ප්‍රගුණ කරනවා. දැන් දෙමළය වුණොත් දෙමළෙන් ප්‍රගුණ කරනවා. ඉතින් මේ වගේ. එතකොට හැබැයි ඒකේ මූලිකම චතුරාර්ය සත්‍ය අවබෝධයම තමයි ඒක තියෙන්න ඕනේ. ඒතර මේ ධර්ම බලන්න මේ බුද්ධ වචනේට සවන් නොදීමෙන් වෙච්ච වැඩේ. උන්වහන්සේ පිරිනම් පාල කාලයක් යද්දී තුන්වෙනි ධර්ම සංගායනාවක් ඇති වෙලා උත්සාහ කළා රහතන් වහන්සේලා ආරක්ෂා කරගන්න. අපි වාසනාවට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ ඉගැන්නුවා මේ ධර්මයේ. නැත්නම් මේ ධර්මයේ ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? භික්ෂුන් වහන්සේලා අතර වාද විවාද හටගත්ත. ශාස්ත්‍රු ගෞරවයේ මේ කාරණා ඇති වුණා. ශාස්ත්‍රු ගෞරවයේ නැතෝ ගියා. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දේ නොපිළිගෙන තම තමන් ශාස්ත්‍රු වෙන්න කල්පනා කළා. බුද්ධත්වයේ ලබන්න. මේ කල්පනා කළා මේ අනිත් මේ මාර්ගයේ නිකම් මාර්ගඵල ලැබීම ලාමක වැඩක්ය. ආත්මාර්ථකාමී වැඩක්ය. කියලා ඒකේ මේ හරි බය හිතෙනවා මේ බුද්ධත්වයේ පිණිස ඒගොල්ලෝ ඉදිරිපත් කරපු තාරක බලද්දී මහායාන මත. මේ මහායාන මතේ තියෙනවා මේ එක්කෙනෙක් කිව්වොත් ඔබ කැමතිද කල්ප ගානක් මිනිස්යන්ගේ යහපත වෙනුවෙන් නිරේ ඉන්න. එතකොට ඒගොල්ලෝ අර මහායාන මත බුද්ධත්වයේ ලැබෙන කැමති එක්කිනා ඒකට කැමති වෙන්න ඕනේ කියනවා. මේ වගේ තමයි වාද හදාගත්තේ. හදාගෙන මොකද කළේ මේගොල්ලෝ මේ ධර්මයට තියෙන සාමාන්‍ය ජනතාවත් එක්කනේ මේ ධර්මෙ තියෙන්නේ. එතකොට මේ ධර්මයට නිකන් තැනක් නෑ වගේ කල්පනා කළා අර මහායාන මතගත් අය මේක හැරෙව්වා. මොකේටද? සංස්කෘත ශ්ලෝකයට. සංස්කෘතියට හැරෙව්වා. හරෝපු ගමන් දැන් බමුණු හිතාගෙන හිටියේ බමුණන්ට තියෙනවා වේදේ. ඒ කාලේ තිබුණේ වේද තුනයි. මොනවද ඒ? ඍග් යජුර් ශ්‍යාම කියලා. ඊට පස්සේ පසු කාලයක තමයි ඔය අථර්වණාව. ඒකට තමයි යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ජ්‍යොතිෂ ඔක්කොම ලට්ට ලොට්ට අට වටල් පළල්ට ඔක්කොම තියෙන්නේ. ඒකෙන් ටිකට තමයි යෝ මේ මේ රටේ තෝය තියෙන්නේ පොඩ පොඩ. එතකොට බමුණෝ තියන හිතාගෙන මේක තමයි ශ්‍රේෂ්ඨ. ඒකට කියන්නේ දෛවී භාෂා, දෙවියන්ගේ භාෂා කියලා සංස්කෘතවල. එතකොට මේ මතේ තියෙනකොට මේ ධර්මයන් සංස්කෘතියට හැරෙව්වහම පස්සේ මේ දෙක එකට ආවා. සමාන වුණා. වෙනේට බමුණු පටපට ගාලා මේක කියවන්න ගත්තා. සංස්කෘතෙන් තිබිච්ච නිසා. කියවන මේක කියනවා අනාත්මයි, අනිත්‍යයි. එතකොට ආත්මීය දෘෂ්ටිය ගැලිලා ආත්මෙ මෙහිට බමුණ මේ ධර්මයට ගැටුණා. ගැටල වාද උපද්දවන්න ගත්තා. සංඝ පිරිසට සිද්ධ වුණා වාදවලට ප්‍රතිවාද උත්තර දෙන්න. ඔන්න අර්බුදේ පටන් ගත්තා. ඒ වාදිය දෙලා නොඑක ආකාරයෙන් ලක්ෂ ගණන් මෙරිලා මෙරිලා මෙරිලා සාසරි අතුරුදහන් වෙලා ගියා. ආරම්භය ඕක. මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේව අතහැරීම. වෙන පළවෙනි එක ශ්‍රාවකයන්ගෙන් සිදු වෙච්ච දඹදිව ශාසනය අතුරුදහන් වෙන්න. දෙවෙනි එක මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරගත්තේ නැහැ ඒ ආකාරයෙන්. ඒකට ඔව් ආර්ය සත්‍ය අවබෝධින් බැහැර වෙච්ච කරුණ සසර දිගින් දිගට යන්න කතන්දර හැදුවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉපදීම දුකයි. වහන්සේ මේ ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙලා කෙනෙකුට යම් හේකින් නිරේ හෝ තිරිසං යෝනි හෝ වැටුණොත් ඒ කෙනාට ආයේ මනුස්ස ජීවිතයක් ලැබීමට වඩා ලේසියි කිව්වා කනකස් බෑ වීසුදුරින් ආහස බැලීම. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ ගෙවි ගිය අතීතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤයිති. මහණෙනි සංසාරේ ගෙවි ගිය සංසාරේ පුබ්බා කෝටි කියන්නේ ආරම්භක පටන්ගත්තු තැන නපඤ්ඤයිති පැහැදිලි නැහැ කියලා. පටන්ගත්තු තැන අප්‍රකටයි කියලා. පේන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේ නමක් කරනවා භාග්‍යතුන් වහන්සේ සංසාර ඔච්චර දිගද? ඔව් කියනවා. දිගයි කියනවා. ඒ ගෙවි ගිය අතීතේ භාග්‍යතුන් වහන්සේ වර්ෂ ගණනින් කියන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුව මෙච්චර වර්ෂ 100ක් ගියා, මෙච්චර වර්ෂ 1000ක් ගියා, ලක්ෂයක් ගියා, දස ලක්ෂයක් ගියා, මිලියන ගණන් ගියා කියලා කියන්න බෑ කිව්වා. එච්චරම දිගයි කිව්වා. ගෙවිච්ච අතීතේ වර්ෂවලින්. ඊරපසෙව්වා භාග්‍යතුන් වහන්සේන උපමාවක් පුළුවන්ද කියලා. හා පුළුවන් කියලා උපමා. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව භික්ෂුන් හතර දිනක් ඉන්නව අවුරුදු 100ක් ආයුෂ තියෙන. හරිද කියන්නද? 100ක්. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට පුළුවන් හතර නමටම පුළුවන් දවසකට කල්ප ලක්ෂයක් මෙනෙහි කරන්න. එතකොට දවසකට කල්ප ලක්ෂයක් මෙනෙහි කර කර අවුරුදු 100ක් ගෙවුනට පස්සේ හතර නම අපවත් වෙනවා. භික්ෂුව මෙනෙහි කළේ ටිකයි. මෙනෙහි නොකරපු දිගම වැඩි කියනවා. එතන මෙවැනි ධර්මයක් ඊට ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ මේ සසර යන්න ලෑස්ති වෙන්න එපා මේක කෙටි කරගන්න. මේකේ මේ ගමන තියෙන්නේ අවසානයක් වෙන්නේ නැහැ. මේ හේතු හැදෙනකන් මේ ඵලේ හැදෙනවා කියලා ඒ ධර්මයේ පෙන්වා දුන්නා. ඒ ධර්මයේ මුල් මැදඟ පිරිසිදුයි. පැහැදිලි වචනවල නියුක්තයි. පැහැදිලි අර්ථවල නියුක්තයි. ඒ ධර්මයේ උගන්වන්නේ සත්‍යයට ඊතර වීමේ මාර්ගයයි. ආන්නේ ධර්මයේ මනාකොට දේශනා කළා කියලා ශ්‍රාවකයන්ට තියෙන ඕනේ ගෞරවයක් ධර්මයේ ස්වාක්කාතයි කියලා. ඊළඟට ශ්‍රාවකයන්ට තියෙන ඕනේ ගෞරවයක් ඒ ධර්මයේ සම්දිත්තිකයි. ඒ ධර්මයේ මේ ජීවිතයේදීම හව තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් කියලා. දැන් අපිට මේ ජීවිතයේදී අවබෝධ කරගන්න දුෂ්කර වුණා කියම යම් ප්‍රමාණයකින්. නමුත් ඒ ධර්මයේ අවබෝධ කළේ මේ මගීම කාලයක. ඒ කියන්නේ අතීත ජීවිතයක යම්කිසි කාලයක් ආවා නේද? එතකොට මේ ධර්මයේ අවබෝධ කරන්නේ ධර්මයේ සම්දිට්ඨික නැත්තම් කිසිම රහතන් වහන්සේ නමක් බිහි වෙනවද? මාර්ගඵලලාභින් බිහි වෙනවද? නෑ ඒ ධර්මයේ මේ ජීවිතේ ආවෝධ කරගන්න පුළුවන් වුණා එදා ඒ ආවෝධ කරගන්න පුළුවන් වීම නිසා තමයි රහතන් වහන්සේලා බිහි වුණේ මාර්ගඵලලාභින් බිහි වුණේ එතකොට ඒ ධර්මයේ තියෙනවා ඒ ගුණේ මොකක්ද ඒ ගුණේ සම්දික්කයි ඊළඟට ඒ ධර්මයේ අකාලිකයි කාලයාගේ ඇවෑමෙන් මේ ධර්මයේ ඔව් අධර්මයේ බවට පත් වෙන්නේ සත්‍යය අසත්‍යය බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පටිච්චසමුප්පාදය ගැන කියා දෙන එක්තරා තැනකදී මේ මහණෙනි ජරා මරණ හටගන්නේ ඉපදීමේ කියන්නේ මහණෙනි අතීතයේ ජරා මරණ හටගත්ත නම් ඉහටගත්තේ ඉපදීමේ අනාගතයේ ජරා මරණ හටගන්නා නම් ඉහටගන්නේ ඉපදීමේ වර්තමානයේ ජරා මරණ හටගන්නා නම් ඉහටගන්නේ ඉපදීමේ කියනවා ඒතර ජාතිපත්‍ය ජරා මරණම් කියන එක ඉපදීම හේතුන් ජරා මරණය පත් වෙනවා කියන එක ධම්මට්ඨිති හේතුඵල ධර්මක ප්‍රවත්මක් ධම්ම නියාමතා හේතුඵල ධම්ම නියාමයක් පටිච්ච සමුප්පාදෝ ප්‍රතිත්‍ය සමුප්පාදයයි මහණෙනි මේක තත්තතා ඒ විදිහටම සිද්ධ වෙනවා අසත්‍ය බවට පත් වෙන්නේ අනඤ්‍යතා වෙනස් විදිහකට පත් වෙන්නේ තථාගතයන් වහන්සේ මේ අවබෝධ කරනවා ඒතර මේ ලෝක ස්වභාවකරණ හැමදේම තියෙන අකාලික දෙයක් අවබෝධ කරනවා අවබෝධ කළා පස්සතාති චාහ මේක දකින්න කියලා කියනවා එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හි ඉපදීම හටගන්නේ භවපච්චා ජාති මේක අකාලික දෙයක් ඊළඟට උපාදාන පච්චය භව මේ අකාලිකයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එහෙනම් මොකද වෙන්නේ කලක් යනකොට මේක වැහිලා යනවා කියන්න කෙනෙක් නැතු යනවා ඒක තේරුම් ගන්න පිරිස නැතු යනවා ඒක ශ්‍රාවකයන් අචාරිනෝ නමුත් ධර්මයේ ස්වභාවය අකාලිකයි අකාලික වූ දෙයක් අවිත් බලන්න කියලා පේන්නේ ඇයි පරලෝක ගිහින් බලන්න කියනද නෑනේ ධර්මයේ මොකද්ද තියෙන්නේ එහි පස්සික ඒ කියන්නේ අවිත් බලන්න කියලා කියන්න පුළුවන් ඒක බලන්න තියෙන්නේ දෙවි මිනිස් අප කෙලවර නම් කියන්න ඕනේ කොහොමද දෙවි මිනිස් අප කෙලවර දැක්ක යුතුය දෙවි මිනිස් අප කෙලවර අවිත් බලන්න එහෙමද බුද්ධ දේශනාවේ තියෙන්නේ බුදේශන කමුද ඒහි පස්සික ඇවිත් බලන්න එන්න බලන්න කියනවා එතකොට මේ ඇවිත් බලන්න කියන දේ මේ දේශනාවේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ඊළඟට ඕපනායක තමා තුලට පමුණුවගෙනයි බලන්න තියෙන්නේ අනුන්ගෙන් නෙමෙයි ඒකයි විශේෂත්වය ඕපනායක කියන්නේ මොකද්ද තමා තුලට පමුණුවගෙන බලන්න එතකොට තමා තුළට පමුණුවගෙන බලනකොට අන්න ඒ විදිහට බලා ගන්න කියනවා අනුන්ගින් නෙමෙයි කියන බලන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමත් උදවිය විසින් තම තම නැනපමණින් ආවෝද කරගන්නවා සමහරට තව එක්කෙනෙකුට පින තියෙන්නේ සෝතාපන්න වෙන්න. එතකොට යාගේ ප්‍රමාණයෙන් යා ආවෝද කරගන්නවා. තව කෙනෙකුට පින තියෙනවා සකදාගාමි වෙන්න. එතකොට යායේ ප්‍රමාණයෙන් ආවෝද කරගන්නවා. තව කෙනෙකුට පින තියෙනවා අනාගාමි වෙන්න. එතකොට යා ඒ ප්‍රමාණයෙන් ආවෝද කරගන්නවා. තව කෙනෙකුට පින තියෙනවා අරහත්ත්වයට පත් වෙන. යා ඒ ප්‍රමාණයෙන් ආවෝද කරගන්නවා. තම තම නැන ප්‍රමාණයෙන්. එතකොට ඥානයේ ප්‍රමාණය තියෙන්නේ තමන්ගේ තියෙන පින්බලය අනුවයි. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ඒ ධර්මයේ ඒව පිළිගන්නේ නැත්තම් ධර්මයේ සෝවාකාත බව සම්දිට්ඨික බව අකාලික ඒහිපස්සික ඕපනායක පච්චත්තං විදිතබ්බ විඤ්ඤෝහ කියන ගුණයන්ගෙන් යුක්ත බව පිළිගන්නේ නැත්තම් එහෙනම් එයා තමයි මේ ශ්‍රාසනේ අතුරුදහන් කරන්න උදව් කරන එක්කෙනකේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කෙරෙහි අගෞරව පැවැත්වුවොත් එයා කියනවා මේකට හවුල් වෙන්නේ ශාසනය අතුරුදහන් කරන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ කෙරෙහි ගෞරවය කියන එක ඇති වුණොත් දැන් අපි ගත්තොත් බුද්ධ දේශනාව දැන් අපි දැන් ඒක තමයි ගොඩාක් දුරට අපි දැන් අපි ගත්තොත් මෙහෙම යම් කෙනෙක් භාවනා කරනවා එහෙනම් ධර්මයේ කියලා ඉගෙනගෙන තමන්ගේ අත්දැකීම් කියන්න ගන්නවා මම භාවනා කිරීමේදී මෙහෙම වෙනවා මට මේ විදිහට තේරෙනවා මට මේ විදිහට වැටහෙනවා මම මෙහෙමයි කරේ ඔයාලා දැන් කරන්න ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින් යාගේ ශාස්ත්‍රීය රහස කවුද අරයා එතන යා අධහන ධර්මය මොකද්ද එයාගේ ධර්මය එහෙනම් එයා භාවනා කරනවා එයා භාවනා කළා මොකද කරන්නේ එයාගේ දේ ඊළඟ එක්කෙනාට කියනවා මම මේ භාවනා කළා මෙහෙම වුණා මෙහෙම සමාධියට නැගතද දිනා මොන හරි කියනවා ඉතින් අනිත් එක්ක නා කියනවා මෙහෙමයි සමාධිය ඇති එකට මෙහෙම මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කිය කි කියනවා. දැන් මේ යන්නේ බුදුබණ විදිහට නේද මේ කතාව යන්නේ? අන්න එතකොට මේ මොනවද? හැබෑ රත්තරන්ද බොරු රත්තරන්ද? බොරු රත්තරන් තමයි ලෝකෙ හැමතැනම වැඩි. ඊර්වසගෙන ඔක මේ විදිහට බලන්න මෙහෙම මෙහෙම වෙනවා මෙහෙම මෙහෙම වෙනවා කියනවා. හැබැයි උපුටා ගන්න සාධකයක් නැහැ. බුද්ධ දේශනාවක් නැහැ. ඊට පස්සේ කරන්නේ දැන් ඔක්කොම බලාගෙන ගිහිල්ලා දැන් ඔන්න දැන් එයා හිතනවා දැන් හරි. දැන් මං ඔක්කොම සම්පූර්ණයි. ඊට පස්සේ කවුරු හරි දෙනවා දේශනාව බලන්න. බලලා කියනවා මම මේ ඔක්කොම මම මේක පහු කොල්ලන්නේ. මං ආවෝද කළනේ මේ ඔක්කොම. එතකොට එයා ආවෝද කළා තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණෙන් තොරව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැතුව. ඔහොම හරියට මට හම්බ වෙලා තියෙනවා එහෙම අය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගෞරවය නැහනේ. ඊට පස්සේ මොනවා හරි වෙන එකක් කියද්දි අපි කිව්වොත් නෑ ඔක කොහොම නෙමෙයි තියෙන්නේ ධර්මයේ මෙහිමයි. එතකොට යා කෙලින්ම කියනවා ධර්මය අල්ලගෙන ඉන්න එපා. ඔයාගේ අත්දැකීම කතා කරන්න. ඔයාගේ අත්දැකීම කතා කරන්න ඔය පොත ගේන්න එපා කියන. පොතින් වැඩක් නෑ කියනවා. අහලා නැද්ද ඒවා? එතකොට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවකයෝ යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගෞරව නොකරද්ද ඒට යටහත් පැවතුම් භාවයක් ඇති කර නොකර සිටිද්ද ඔව්හු මේ ශාසනය අතුරුදහන් කරන්නාහුය. අන්න ඒගොල්ලෝ තමයි මේ ශාසනේ අතුරුදහන් කළා දාන්නේ. ඉතින් අද හරියට වැඩි ඒගොල්ලෝ. ඊළඟට සංඝේ අගාරවා විහෙරಂತಿ ආපතිස්සා. සංඝයා කෙරෙහි ගෞරව නැතුව වාසය කරනවා. සංඝයා කෙරෙහි ගෞරව නැතුව වාසය කරනවා. සංඝයා කියලා මෙතන කිව්වේ කවුද? සුපටිපන්න සුපටිපන්නෝ භගවතු ශාวก සංඝෝ. භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා රාග දේශ මොහ මදමාන ආදී ක්ලේශයන් ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවෙන් යුක්ත වුණා. උජිපටිපන්නෝ භගවතු ශාวก සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජු මාර්ගයේ ගමන් කළා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. අපි හරියට හඳුනාගත්තේ නැත්තම් මේ ගුණ අපි නුගුණිටත් ගුණේ කියලා කියනවා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් සැරයි. බයින මොහොන්ට කෙලින් හරි ඍජුයි කියනවා. නේ? ඍජු කියලා මෙතන කියන්නේ මොහොන්ට අයින වගේ කතා කරන එක නෙමෙයි. ඍජු කියලා මේ කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි උජුකෝ නාම සූමග්ගෝ. ඒ මාර්ගයට තමයි කෙලි මාර්ගය කියලා කියන්නේ. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැසගත් පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඥායපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්ය සත්‍ය අවබෝධයේ ඇති වෙන ප්‍රතිපදාවක බැසගෙන ඉන්නේ. සාමීජි පටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ ආර්ය සත්‍ය, ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ආකාරයෙන්ම කියා දෙමින් යනවා. කවුද ඒ ශ්‍රාවක සංඝයා? සුවන් මාර්ගයට පැමිණි සුවන් ඵලයටපත් එක යුගලයන්. සකදාගාමි මාර්ගයට පැමිණි සකදාගාමි ඵලයටපත් දෙවෙනි යුගලයන්. අනාගාමි මාර්ගයට පැමිණි අනාගාමි ඵලයටපත් තුන්වෙනි යුගලයන්. අරහත් මාර්ගයට පැමිණි අරහත් ඵලයට පැමිණි හතරවෙනි යුගලේ. යුගල වශයෙන් හතරයි. පුද්ගල වශයෙන් අටයි. ඒ කිවි සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සෝවාන් ඵලයටපත් පුද්ගලයා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සකදාගාමි ඵලයටපත් පුද්ගලයා, අනාගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, අනාගාමි ඵලයටපත් පුද්ගලයා, අරහත් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, අරහත් ඵලයටපත් පුද්ගලයා. මේ පුද්ගල වශයෙන් අටයි. මේ ශ්‍රාවකයන් වහන්සේලා අට දෙනා තුල තමයි අර ලක්ෂණ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීජිපටිපන්න. මේ ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඔව් ආහුනෙය්‍ය. දුර සිට ගෙනවිත් දම්පැන් පූජා කරන සුදුසුයි. පාහුනෙය්‍ය. හදිසියවත් ආගන්තුක වැඩියොත් දම්පැන් දෙන්න සුදුසුයි. දක්ෂිනෙය්‍ය. පින් සලකාගෙන දම්පැන් දෙන්න සුදුසුයි. අංජලි කරණෙය්‍ය. වැඳුම් පිදුම් කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කිත්තං ලෝකස්ස ලෝකයේට පින් සුදුසි. ඒ නිසා මේ වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන පහදින්න ඕනේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන පහදුනේ උන්වහන්සේ ඇස් දෙකෙන් දැකලාද? ඒතර උන්වහන්සේ ඇස් දෙකෙන් නොදක අපිට පහදින්න පුළුවන් වුණා. උන්වහන්සේ ඇස් දෙකෙන් නොදක පහදින්න පුළුවන් වුණා නම් ඊළඟට උන්වහන්සේ වදාළ ධර්මය මේ පොත්වලින් බලලා බුද්ධ දේශනාවලින් පහදින්න පුළුවන් වුණා නම් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් ඇස්වලින් බලවල යන්න ගියොත් නම් ඉවරයි. බුදුරජාන් වහන්සේ පහදච්ච විදිහටම අපි පහදින්න ඕනේ. උන්වහන්සේ නොදැක අපි පහදුණා. ශ්‍රාවක සංඝයාත් අපි දැක්කේ තුනන්ට අපි පහදින්න ඕනේ. පසුගිය දවස්වල මේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මං හිතන්නේ තිබුණා දිල්ලියේද කොහෙද බෞද්ධ සම්මන්ත්‍රණයක්. ඒකෙදි මහායානික පිරිස චෝදනා කළා තියෙනවා ශ්‍රාවක සංඝයා අවබෝධින් තුරයි කියලා. ඒ මොකද එහෙනම් පස්සේ කිව්වලු ඒගොල්ලන් ගාව තියෙන මහායාන සූත්‍ර සද්ධාම්ම පුණ්ඩරීක සූත්‍රය එක එක මනස්ගත සූත්‍ර තියෙනවා. ඔය සූත්‍ර මේ මේ සංගායනා වලට දැම්මේ නැහැ කිව්වලු. ඒගොල්ලෝ අයින් කළා කිව්වලු. ඒගොල්ලන්ට ප්‍රඥාව නැහැ ශ්‍රාවකයන්ට. එතකොට එතන ඉඳලා තිනවා මේ බංග්ලාදේශ හාඳුව කියන්නේ කියහඳුර සම්පූර්ණයකට ඒක ඒ අදහසට එකඟ වෙලා නැහැ. කරුණු කියලා තිනවා ඔහු කියන්න එපා මේවා පස්සේ කාලේ ඇතිවිච්ච ඒවා වරින් ගන්න නෙමෙයි මේක නිර්මල ධර්මයේ මේ කරන්නයි මේ තියෙන්නේ කියලා. බෞද්ධ විශ්ෙන් ඉන්න මොකිටද විරුද්ධ මේ? තමන්ගේ මතය රිංගව ගන්න බැරි එකට නේද මේ අප්සෙට්? දැන් අද වුණත් එහෙම දැන් ඔන්න මම බුද්ධ දේශනාවලින් විනය පිටකෙන් සූත්‍ර පිටකෙන් කරුණු අරන් අරන් හරිය පැහැදිලි මම පොතක් ලිව්වා නිර්මාංශ පස්. එතකොට මොකද වුනේ? කලයට නෙමෙයි අප්සෙට් ගියේ. ඒක ධර්මයේ කියලා පිළි අරගෙන හුව ආදක් උපකාරයට. ඊට පස්සේ ඒගොල්ලෝ එයා පිළිගත්තේ නැමිය බුද්ධ දේශනා මෙයා වැඩන්නේ නැහැ මෙයා වැඩන්නේ නැහැ. මොකද්ද මේ වුනේ? තමන්ට තමන් දරනවා යම් කිසි දෘෂ්ටියක්. ඒ දරන දෘෂ්ටියට ගැලපෙන්නේ නැති එක ආතාරේ. එතකොට ගොඩනගාගෙන තියෙන බුද්ධ ශාස්ත්‍රය නෙමෙයි තමන්ගේ මතයක්. එතකොට තමන්ගේ මත ගන්නෙ නැහැ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු එක්කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගයා සරණ යන්න ඕනේ. එතකොට මේ සරණ නැත්තම් මොකද තියෙන්නේ? අගෞරවේ තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ හරි ප්‍රශ්නයක් නේද? ඒ අගෞරවේ බුදුරජාන් වහන්සේ දැක්කා. සංගයා කෙරෙහි අගෞරවයක් ඇති වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ යා. දැන් බුදුරජාන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අරගෙන යන්නේ කවුද? ශ්‍රාවක පිරිස. එතකොට ශ්‍රාවක පිරිස ශ්‍රාවක සංඝයා. ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවයක් නැත්තම් ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්මයෙන් පිළිගන්නේ. එයාට ධර්ම ශ්‍රවණිය අහිමි වෙනවා. ධර්ම ශ්‍රවණිය අහිමි වුණොත් යෝනිසෝ මනසිකාරයෙන් වැඩක් නැහැ. ආ යෝනිසෝ මනසිකාරය කියන එක තියෙන්නේ ඔව් ආරි සත්‍ය අවබෝධයේ ඇති වෙන්න ආකාරයට ඒක පිළිහිලා තියෙන්නේ. එතකොට ආරි සත්‍ය අහන්න ඕනේ. ඒක ඇති වෙන්න නම්. එතකොට ඒක අවස්ථාව අහිමි වෙනවා. එතකොට මේකෙදිත් ඒ සංඝයාගෙන ධර්මයේ අසද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද චෛත්‍ය ස්ථානයේ ළඟදී උන්නස් දේශනා කළා මහා ප්‍රදේශ හතරක් කියනවා මේක තමයි ධර්මය මේක තමයි විනය මේක ශාස්ත්‍රුන් ශාසනය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ පිළිගන්නත් ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා සූත්‍රේ බහ බලන්න කියනවා විනයලා සසඳන්න කියනවා. ඉතින් මේ වගේ කරුණු හතරක් පෙන්වා දෙනවා බුද්ධ දේශනාවට ගලපලා බලන්න කියනවා ප්‍රඥාවන්ත කෙනෙක් හැටියට. එතකොට ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවයක් නැතුව ගියාද? නැතුව ගියා. මුල් කාලේ ඉන්දියාවේ අන්තිමට මේ අපහාස කරන්න ගත්ත මේ මාර්ගපල ලැබනවා කිව්වම අනේ ඕක මොකද්ද හීන යාන කිව්වා. ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනීය මාර්ගපල ලැබන එක මොන යානේද? හීන යානේ. අදටත් පාවිච්චි කරන්නේ මහායානික හීන යානේ කියලා. හීන යාන කියන නම ඉතින් හරි නැති නිසා තමයි දැන් ඒකට තේරවාද කියලා ඉතින් අපි දාගෙන තියෙන්නේ. අදටත් පාවිච්චි කරන්නේ හීන යාන කියලා. එතකොට මේ ගරහන්නේ කාටද? ශ්‍රාවක සංඝයාට. ශ්‍රාවක සංඝයාට ගෞරව නැති වෙච්ච එකම ශාසනීය අහිමි වෙනවා. එතකොට ඒක තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ තමයි සික්ඛාය අගාරවා විහෙරಂತಿ අප්පතිස්සා. ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද ශික්ෂා තියෙනවා. ඊළඟට ශික්ෂා තමයි සීල ශික්ෂා, සමාධි, ප්‍රඥා. මේවට ගෞරවයක් නැහැ කියලා. ඕවා වුණේ කියනවා. කරුණු හතරක් මොකටද කියලා අහනවා. සිල් වැඩි කියනවා. දැන් කාලේ සීල් අරගෙනවා කරන්න බෑ කියනවා. ශික්ෂාවට ගෞරවය නැතුණාට පස්සේ මේ ධර්මේ කරා යන්න පිරිස නැතු වෙනවා. අනියෝකම් ලැබනවා කිව්වම. ඔන්න ඒක කියනවා ඊළඟ කාරණේ. ඊළඟ එක තමයි කියනවා සමාධිස්මින් අගාරවා විහරಂತಿ. සමාධියකට ගෞරවය නැහැ කියලා. සමාධියක් ඕනේ නැහැ කියනවා. වහල නැති සමාධියක් ඕනේ නැහැ කියන අය. සමාධිය කෙරෙහි උත්සාහවත් කරන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමහර විට පොත්පත්වල තියෙනවා මේ කාලේ සමාධියක් වඩන්න බෑ. සමාධියක් වඩන්න කල්පනා කරන්න එපා. ඒකට ගොඩක් කල් යනවා. අනික සමාධියක් වඩනකොට ඒ සමාධියට හිත ඇලෙනවා. සමාධියට හිත ඇලුනට පස්සේ ආ බඹලෝ උපදී. බඹලෝ උපදුනත් යාට කල්ප ගානක් ඉන්න වෙයි. ඒ කල්ප ගානක් ඉන්න එක මහා දීර්ඝ කාලයක්. එතකොට ඒක දුකක්. ඒ නිසා සමාධිය වඩන්න එපා. ඊළඟට කියන සමාධිය වඩන්න කට්ටිය මහන්සි ගත්තොත් දහහක් දින සමාධි වැඩුවොත් දහහකින් එක්කිනාට සමාධි නිමිත්තක් ඇති වෙන්නේ. ඒ සමාධි නිමිත්ත ඇති වෙච්ච දහහකට ඒ දහහකින් එක්කිනාට උපචාර සමාධියක් කියන්නේ. උපචාර සමාධියෙන් දහහක ඊට දහ එක්කිනාට අර්පණ සමාධියක් කියන්නේ. ඒ දහ එක්කිනාටයි ප්‍රථම අධ්‍යයනය. ඉතින් ඒ කියන හැටියට නම් ලක්ෂයට එක්කිනෙක්වත් නැහැ. එතකොට අර සමාධියක් වඩන්න කියලා කෙනෙකුට යම් කිසි ඕමනාවක් තියෙනවාද? ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. බුද්ධ දේශනාවේ තියෙනවා සමාධිස්මින් අගාරවා විහරಂತಿ අපපතිස්ස. සමාධිය කෙරේ අගවරයෙන් වාසය කරනවා. සමාධියක් ඕනේ නැහැ. සමාධියෙන් නැතුව ධර්මය අවබෝධ කරන්න පුළුවන්, නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය යට තියෙන මාර්ග පහයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීවිතය. ඒ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සමාධි ස්කන්ධේනේ. සමාධි ස්කන්ධය අතාරිනවා. ඊරෝසික නෑ නෑ එහෙම නෑ, ඒක එහෙම නෙමෙයි වෙන්නේ. මේක තියෙනවා කියනවා සමාධිය නැතුව ප්‍රඥාවෙන් විතර ආවෝද කරන සුෂ්ක විදර්ශක වේලිච්ච. සුෂ්ක කියන්නේ වේලිච්ච. වේලිච්ච විදර්ශනාවෙන් කරන්න පුළුවන් කියනවා. එතකොට මේ කතාවල් බලන්න, මේ බුද්ධ දේශනාවත් එක්ක බලලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දේශනාවක්. මට මතකයි ඒක, ඒ දේශනාවේ තියෙන අංගුත්තර නිකායේ යම් කිසි කෙනෙක් හොඳට සිත එකඟ කරගෙන ඕහිත සෝතු හොඳට සවන් යමා ධර්මය අසද්දි ධර්මය අහන වෙලාවට යගේ පංච නීවරණ යටපත් වෙනවා කියනවා. ඒකට දැන් සමහර විට බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී මේ වගේ නෙමෙයිනේ. ඒක උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී එක්ක ඒ කල රහතුන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී ඒ ධර්මය අහන කෙනාට පින තියෙනවා. මම කියන්නේ අර පිනනේ නොපිරිහීම කියන්නේ. ඒතර නොපිරිහින්න කෙනාට තියෙන ලක්ෂණ තමයි සිහිය, வீரிய, நூனாதி දියුණු කරන්න පුළුවන්කම. ඉතින් දැන් යහගෙන ඉන්නවා. ආගෙන එකට එයාට මේක වැටහෙනවා. ඒ වැටහෙනම සමහර විට වාඩි වී සිටි වාසනීයම මාර්ගඵල ලබනවා. එතකොට මාර්ගඵල ලබන ආකාරයට මේ යාගේ හිත නිවරණංගෙන් බැහැර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටම ආවේනික දේශනාවක් තියෙනවා. ඒකට කියන්නේ සාමුක්ඛාංශික දේශනා. ඒකේ තියෙන බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම කෙනෙක් ආවම දානකතා. දානකතා කියලා නවතින්නේ නැහැ. දාන කතා, දානේ ගැන කියනවා. සීල කතා, සීලේ ගැන කියනවා. ඊට පස්සේ සග්ග කතා, ස්වර්ගෝත්පත්ති ඇති වෙන හැටි කියනවා. ඊට පස්සේ කාමාණං ආදී වෙනවා. කාමයන්ගේ, කාමයන් නිසා මේ ලෝක සත්‍ය කරදරයට පත්ලා තියෙන ආකාරය. ඒ නිසා සතර පායට වැටි වැටි යන්න සිද්ධ වෙලා තියෙන හැටි. නිරේට යන්න සිද්ධ වෙලා තියෙන හැටි. මේකෙන් ඈතර වෙන්න බැරි හැටි. එහෙම කියනවා. ඊළඟට ඕකාරං සංකලේසම් මේ කෙලෙස් නිසා සත්‍ය වෙනසිලා යන හැටි. නික්කම් යානිසංසම් මේකේ නිදහස් වීම අනුසස්. මේක කියාගෙන යනකොට අරයාගේ හිතේ නීවරණ යටපත් වෙලා සිත මෘදු වෙනවා. සිතේ අර ඕලාරික ස්වභාවය නැති වෙයි. මේ ඕලාරික ස්වභාවයත් එක්ක තමයි මේ කෙලෙස් පවතින්නේ. ඒතර සිත මෘදු වෙනවා. කර්මන්නේ වෙනවා. කර්මන්නේ කියන්නේ ක්‍රියාවකට සුදුසු ආකාරයට සකස් වෙනවා. ඍජු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත ප්‍රබෝධමත් වෙලා තියෙන වෙලාවට උන්වහන්සේ ආරි සත්‍ය කියනවා. එතකොට මොකද උන්නේ? ශනකින් ඒක තියෙනවා. ඒක හරියට කොහොමද පිරිසිදු වස්ත්‍රයකට සායම් අල්ලනවා වගේ කියනවා. එතකොට බලන්න මේක වාඩි වෙලා ඉඳින්ද කෙනෙකුගේ ජීවිතයට වෙච්ච එකක් ඒ කාලේ. ඉතින් මේ වගේ දහසක් දේශනා තියෙනවා. දහස් ගණන් දේශනා තියෙනවා. ආගෙන ඉඳින්ද ධර්මාබෝධ කරනවා. එතකොට එයාගේ පිනත් එක්ක තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒතර මේව නොසලකා කෙනෙක් කිව්වොත් නෑ. එතකොට අර ඒ බණ කියලා නිකන් අහගෙනදලා ආවොත් කලේ මොන සමාධිද කියලා. අර සූත්‍ර දේශනාව දන්නේ නැත්තම්. එතකොට බලන්න මේ හැම සමාධියට අගෞරව කිරීම. තාහා සමාධිය වඩන්න එපා කියලා අගෞරව කිරීම බුද්ධ ශාසනය විනාශ වෙන්න හේතුවක්. එතකොට බුද්ධ ශාසනය විනාශ වෙන්න කරුණු පහක් තියෙනවා කියනවා. මොනවද ඒ පහ? ඒ පහ කරන්නේ අර කාණ්ඩේ. තවද කණ්ඩායම භික්ෂුණී, උපාසක, උපාසිකා කියන කාණ්ඩය එකතු වෙලා ශාස්ත්‍රඥ වහන්සේට අගෞරව කරනවා. ඔව්, යටහත් පැවතුන් නැතුව වාසය කරනවා. ධර්මයට අගෞරව කරනවා. යටහත් පැවතුන් නැතුව වාසය කරනවා. සංඝයාට අගෞරව කරනවා. යටහත් පැවතුන් නැතුව වාසය කරනවා. ශික්ෂාවට අගෞරව කරනවා. යටහත් පැවතුන් නැතුව වාසය කරනවා. සමාධීට අගෞරව කරන යටහත් පැතුම් නැතුව වාසය කරනවා මේ හේතුවෙන් ශාසනෙ අතුරුදාන් වෙනවා පංචකෝ මේ කස්සප ධම්මා සද්දම්මස ඨිතියා කාශ්‍යපේ මේ සද්ධර්මයේ බොහෝ කාලයක් පවතින අසම්මෝසාය ඒක මුලා නොවෙන්න අනන්තර දහනාය අතුරුදහන් නොවෙන්න සංවත්තන්ති හේතු වෙන අතමේ පංච කරුණු පහක් තියෙනවා පහ තමයිද භික්ඛවේ භික්ඛු මහණෙනි මහිලා භික්ෂුව භික්ඛු භික්ඛුණිය උපාසක උපාසිකා මෙතන භික්ෂුව විතරක් නෙමෙයි තියෙන්නේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කාණ්ඩ හතරම ඒ හතර කණ්ඩායමම නැත්තම් වෙන්නේ මොකද අර අර නෝන කිව්වා වගේ නෝන මට කිව්වා අර මං කිව්වා අර උදේ ප්‍රශ්නේ ඒතුට කියන්න බැරුව ගියා ඒ නෝන මට කිව්වා අපිට කියා දුන්නේ නේ මේවා මං කිව්වා පන්සල් කියා දුන්නේ පොන්ජි කාල ඉස්කෝලෙත් කියා වා කිව්වනේ ඒක කියලා බයින්න ගත්තා අපිට එතකොට මේකේ තේරුම මොකද්ද දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැති වෙච්ච ගමන් මොකද කරන්නේ දන්නේ නැති කෙනාගේ දැනුම හොයාගෙන ඉන්න එපා දැනුම කියන එක ළඟට ඇවිල්ලා කොටලපුවන්න බෑනේ දැනුම කියන එක බුදුරජාණන් වහන්සේගේ ඥානේ ලබා ගන්න යා මහන්සි වෙන්න ඕනේ දැන් බලන්න සාමාන්‍ය ඥානේ ලබා ගන්න දෙමාපිය මහන්සි වෙලා ළමයින්ට උගන්වලා ඊට පස්සේ දැන් බලන්න අද පොඩි ළමයා උදේ පාන්දර ගෙදරින් යනවා හවසට එන්නේ නිකන් බීපු මිනිහා වගේ හාති දාගෙන අර බෑග් එක පිටිපස්සේ එල්ලගෙන පැද්දි පැද්දි එන්නේ ඇඳින්නේ බන්නේ පොඩි එකාට ඇයි ස්කෝල් ගිහිල්ලා ආවා ඊට පස්සේ ටියුෂන් ටියුෂන් ගිහිලා ඕන ඊට පස්සේ පණ නැහැ ඔන්න පණ නැතුව ආවා ඇයි ඊට පස්සේ ඔන්න නාගත්තා මොන හරි කෑවා ඔන්න ටීවී පොඩ්ඩක් බැලුවා ඔන්න ආයෙ හිටියා දැන් මේ මොකිටද පුහුණු කරන්නේ පුහුණු කරන්නේ සමාජය තුළ ඉස්සරහට ගන්න මේ ඊරස් පුහුණු කළ දැන් ඔන්න ඉගෙන ගන්නවා ඉගෙනගෙන ඉගෙන ටික කරකට මෙයාව සල්ලි ටිකක් අමාරියෙන් හොයාගෙන එක්ක ඉඩකඩම් විකුණලා ඔන්න පිටත් කරනවා පිට රටක උතර හැතම්ම දහස් ගානක් දුර පිටත් කරනවා පොඩි කාව උගන්නන්න මේ මොකේටද මේ මාර්ගඵල අවබෝධයකටද ඊරවසි එහි ගිහිල්ලා මොන නාඩ ගන්නටයිද කවුද දන්නේ ඊරවසි ඔන්නේ ඉගෙන ගන්නවා ඉගෙනගෙන ඉවරලා මොකක් හරි කළා මොනව හරි එකක් එක පැටලිලා ඔන්නේ එහෙම යනවා යන්න වෙන කොයි හරි රටකට ඊට පස්සේ අම්මලා ඔන්නේ ඉන්නවා අම්මලා හොල්ල හොල්ල තමයි ගියා කියන ටික කාලයක් දෙමාපියන්ට කරගන්න දෙන්නේ ඔන්නේ යනවා මඩමකට වෙන්නේ බේවා මඩමට එලා ඉතින් ඉන්නවා ඉතින් අර පුතා ඉතින් මාස් පතා කීයක් හරි වෙනවා මඩමට ගාස්තු ඒකට තමයි අර මහන්සිය ඉගෙනුවේ. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ගැන එහෙම නෙමෙයි. මේක තමයි මහන්සියලා ඉගෙන ගන්න ඕන විශේෂම දේ. ඒවත් ඉගෙන ගන්න ඕනේ ඉතින් ලෝකෙ හැදිලා තියෙන විදිය නේනේ. ඒ ලෝකෙ හැදිච්ච රටාව, ඒ රටාවෙන් පිට යන්න බෑ. ඉදකස්සව වික්කු, වික්කුණී උපාසක උපාසිකාය, වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවෝ සත්තරි සගාරවා විහරಂತಿ. සප්පතිස්සා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි හරි ලස්සන වචනේ සගාරවා සගාරවා කියන්නේ ගෞරව සහිත වාසය කරනවා යටහත් පැවතුම් ඇතිව සප්පතිස්ස යටහත් පැවතුම් නැතු ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්තව වාසය කරනවා ඒක තමයි කියන මේ බුද්ධ ශාසනයේ පවතින බුද්ධ ශාසනයේ ලස්සන වචන තියෙන අසම්මෝසාය අසම්මෝසාය කියන්නේ මේ බුද්ධ ශාසනයේ මුලා නොවීම පිණිස මුලා නොවි හරියට ශාසනය අඳුන ගැනීමට අතුරුදහන් නොවීමට හේතු වෙනවා කියනවා මේ පළවෙනි එක. මොකක්ද මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගරුසරුවැතුව වාසය කිරීම. ගරුසරුවැතුව වාසය කිරීම. මේක පළවෙනි එක. සප්පතිස්සා යටහත් පැවතුම් ඇතුව වාසය කිරීම. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ නමය හඳුනාගෙන සිටීම මේ සඳහා පින්වත්නි හරීම වැදගත්. ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ නමය හඳුනාගෙන සිටීම. ගුණ නමය හඳුනාගෙන ඒ ගුණ නමය තුළ තමන්ගේ හිතේ පැහැදීම රඳවාගෙන සිටීම හරීම වැදගත්. මොකද හේතුව අපි දන්නේ මොන මොන කුණාටු හවනවද කියලා. ඒ හවන කුණාටුව හවද්දී අර ගුණ නමේ හරියට තිබුණොත් එහෙම ඒ කුණාටුවේදී තමන්ව ගහගෙන යන්නේ. ඊළඟට ධම්මේ සගාරවා විහෙරಂತಿ සප්පතිස්සා ධර්මයේ කෙරෙහි ගෞරව සහිතව වාසය කරනවා යටහත් පැවතුම් ඇතුව. මේ දැන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්නේ අපි අහන්නේ නේ. දැන් එක තැනක දේශනා කරනවා පිරිනුවන් පාන්න කලින් භාග්‍යවතුන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට ශකේ මුකුත් තියෙනවා නම් අපිට මේ මේ ශක දුරු කරන ධර්මයේ කියා දෙන්න කියනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ආනන්දි මම මෙතික්කල් ඔබට කියා දුන්නේ සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ඔක්කොම කියන්නේ කළ යුතු දේවල් ගැන. 37ම කළ යුතු දේවල්. ඒ 37ම අදාළ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසයි. කියන්නේ මේ කෙරෙහි කාටවත් මේ කළ යුතු දේවල් ගැන ආර්ය සත්‍ය අවබෝධය පිණිස කාටවත් සැක තියනවද කියලා අහනවා. සැක නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ තියෙන්නේ ආර්ය සත්‍ය ඉලක්ක කරගෙනම ධර්මයක්. එතකොට මේ ධර්මයේ මේ කෙරෙහි ගෞරව සහිතයි. සගාරවා කියන්නේ ගෞරව සහිතයි. දැන් අපි කියමු තමන්ට බෑ කියලා. තමන්ට බැරි වුණත් ගෞරවය නැති කරගන්න ඕනේද? නැන් දැන් අපි කියමු තමන්ට මේක වැටහෙන්නේ නැහැ. තමන්ට මේක තේරෙන්නේ නැහැ. තමන්ට සමාධියක් වඩා ගන්නත් බෑ. අපි කියමු තමන්ට නුවණ විමස ගන්නත් බෑ. නමුත් එහෙම වුණා කියලා එයාට ගෞරවය නැති කරගන්න ඕනේද මේ ධර්මයට තියෙන? මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අවබෝධ කර ගැනීම ගැන අපි මේ බලන්න පොඩ්ඩක් කල්පනා කළා. මට මතක හැටියට මේක තියෙනවා විමාන වස්තුවල මණ්ඩුක දිවි පුත්‍රයා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර කර ඉඳෙද්දී ඒ කටහඬට ආසා කරගෙන හිටියා එක ගෙම්බෙක්. එතකොට එතෙන්ට ආවා ගොපල්ලෙක්. දැන් ගොපල්ල දැනගෙන හිටියේ නෑ ගෙම්බෙක් ඉන්නවා කියලා. ගොපල්ල මොකද කළේ? ඔව් කෙවිත තමන් අර ගොපල්ලන් අර ගවයන්ට මේ දක්කන කෙවිත අරගෙන කෙවිත පොළවේ තියලා කෙවිතට හේතු විලා අහගෙන හිටියා කියලා දේ. අර කෙවිත හිටියේ අර ගෙම්බගේ ඇඟ උඩ. අර අහන සිත ප්‍රසාදයෙන් මෙල්ල දෙවි කෙනෙක් වුණා. අන්න බලන්න වෙනස. එතන අපි කියමු කෙනෙකුට අර සමාධිය භාවනා කරන භාවනා වැඩෙන්නේ. උදර්ශනා වඩා ගන්නත් බෑ. නමුත් එයාට නොපැහැදිලි ඉන්න ඕනේ දේ වුණා. එහෙම වුණා කියලා. එයාට පුළුවන් පැහැදීම තියාගන්න හරි මට බෑ. නමුත් මේ ධර්මයේ ඒකාන්තයෙන්ම ස්වාක්කාතයි, සම්දිත්තිකයි, අකාලිකයි. ඒපස්සේක ඕපනායකයි පච්චත්තං වේතබ්බ විඤ්ඤෝහි කියන ගුණංගේ යුක්තයි කියලා එයා ඒ ගුණ කීකේ කියොත් එයාට බැරිද ඊළඟ එක්කෙනා කරන්නේ නැද්ද? ඒතර මෙයා බැරි වෙලා හිටුවොත් නෑ වැඩක් නෑ. මම ඕක ප්‍රැක්ටිස් කළා. මම පුරුදු කළා කාලයක්. අනේ කොහේ කරන්නද මේ කාලේ? වැඩක් නැහැ කියලා කල්පනා කළොත් මොකද වෙන්නේ? ඊළඟ එක්කෙනාට අවස්ථාවක් පොඩ්ඩක්වත් නැති වෙනවා. ඒ නිසා ධර්මයේ ගැන කතා කිරීමේදී ඒකේ තියෙන මේ පැහැදීම අපේමම මෙහෙමම තියාගන්න. දැන් අපි ගත්තත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කර ගැනීමට මෙකල දුෂ්කරතාවයක් තියෙනවා තමයි. මොකද්ද මේ තියෙන ප්‍රධානම දුෂ්කරතාවය? අපේ පීමන්දිකමක් නෙමෙයි. මාර බලය. මාරයාගේ බලය තමයි තියෙන ප්‍රධානම දුෂ්කරතාවය. එතකොට මට හිතෙන්නේ මේ අවබෝධ කිරීමේ පිනක් තියෙන්න පුළුවන්. මොකද බුද්ධ දේශනාවේ තියෙනවා මේ ධර්මය අවබෝධ කරන පුද්ගලයා හැමදාම ලෝකේ ඉන්නවා කියලා. ඒ කියන්නේ ධර්ම යමක් තේරුම් ගන්න පුළුවන් අය. නමුත් යාට මේක කරගෙන ඉතර වෙන්න දෙන්නේ නැති ගතියක් තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා යාට මේ ගෞරව සහිතව යටහත් පැවතුනේ නැතුව ඉන්නවා කියන එක ඒක යාට තියෙන්න ඕනේ ඕන තරම්. මොකද ඒකත් යාට අරගත්තොත් මොකද වෙන්නේ? ප්‍රති ඒ නිසා ඒක හැමෝම තියෙන්න ඕනේ ධර්මයේ කෙරේ. ඊළඟට සංඝයා. සංඝයා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරේ තියෙන්න ඕනේ. සගාරවා විහෙරಂತಿ සප්පතිස්සා. ගෞරව සහිත වාසය කරන්න ඕනේ යටහත් පැවතුම් ඇතිව. යටහත් පැවතුම් ඇතිව. ගෞරව සහිත වාසය කරන්න බැරි වුණොත් හානිය තමන්ටම. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ම දන්නේ තමන් බණින්න ගන්නවා, එක්ක විවේචනය කරන්න ගන්නවා. විවේචනය කරන්න ගත්තාම විවේචනය කරන්නේ පොදු නාමයකින් සංඝයා කියලා නේ. එතකොට පෞරස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස සංඝේ සගාරවා විහෙරಂತಿ සප්පතිස්සා. සංඝයා කෙරෙහි ගෞරව සහිතව වාසය කරනවා යටහත් පැවතුම් ඇතිව. යටහත් පැවතුම් ඇතුව වාසය කරන සංඝයා කෙරෙහි ගෞරව සහිතව. මේක ශාසනයේ දියුණුවට හේතුවක් කියනවා. අතුරුදහන් නොවීමට හේතුවක් කියනවා. ඊළඟට සික්ඛාය සගාරවා වේරಂತಿ සප්පතිච්ච. ශික්ෂාවේ ගෞරව සහිතව වාසය කරනවා. ඔව් යටහත් පැවතුම් ඇතුව. අපි කිම කෙනෙක් ඉන්නවා පන්සිල් ආරක්ෂා කරන්. අටසිල් ගන්න. ඒකට මෙයාට පුළුවන් වෙන්න ඕනේ ඒක දැකලා ඔයා හොඳයි ඔහොම සීලයක් ආරක්ෂා කරගෙන ඉන්න එක. දැන් එයාට එයාට අටසිල් ගන්න විදියක් නෑ. එයා මට කරගන්න විදියක් නෑ. නමුත් ඔයා හරි විශාල දෙයක් කරන්න කියලා. එතකොට එයා ඒ ශික්ෂාපදයට ගෞරවේ තියෙනවා. තව කෙනෙක් ඉන්නවා පැවිදි සීල ආරක්ෂා කරන. අනේ හොඳයි අපිට කරගන්න බැරි ඔබ වහන්සේලා කරගන්න එක. තව කෙනෙක් කියන උපසම්පදා සිල්ලා අනේ කොච්චර ලොකු දෙයක්ද කියලා ඒක අනුමෝදන් වුණා සතුට වෙනවා ඒකට උදව් කරනවා. ඒක මොකද්ද? ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව සිටීම. එතකොට සමාධිස්මින් සගාරවා වේරන්ති. සමාධිය කෙරෙහි ගෞරවයෙන් වාසය කරපු එයා පෙළඹෙනවා. සමාධියට සමාධිය වඩන්න එයා පෙළඹෙනවා. දැන් අපි ගත්තොත් කෙනෙකුට සමාධියක් නැහැ. දැන් එයා භාවනා කරනවා කරනවා සමාධියක් ඇති වෙන්නේ නැහැ. හැබැයි එයාට සමාධිය කෙරෙහි තියෙන ගෞරවය එහෙමම තියෙනවා. ඒ ගෞරවය තියෙන නිසා එයා කියනවා බුදුරජාණන් වහන්සේ සමාධිය ගැන වර්ණනා කළා තියෙනවා. උන්වහන්සේ පළවෙනි ධ්‍යානයේ මෙන්න මේ විදිහට දේශනා කළා තියෙනවා. දෙවෙනි ධ්‍යානයේ මේ විදිහට දේශනා කළා තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේ මේ විදිහට දේශනා කළා තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ මේ විදිහට දේශනා කළා තියෙනවා. කවුද දේශනා කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒක එහා ඒක ඊළඟ එකිනෙකට කියනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ පෙන්නලා තියෙනවා. දැන් මෙහෙම කියනකොට දැන් මේගොල්ලෝ තුල සමාධිය නැහැ. නමුත් මේගොල්ලෝ ධ්‍යානයට ප්‍රශංසා කරනවා. ධ්‍යානයට ගෞරව කරනවා. ඒ නිසා මෙයාට සමාධිය ලැබීමේ අපේක්ෂාවක් ඇති වෙනවා. දැන් ශික්ෂාවත් එහෙම ශික්ෂාව රැකීමේ අපේක්ෂාවක් එයාට ඇති වෙනවා. සමාධිය දියුණු කිරීමේ අපේක්ෂාවක් ඇති වෙනවා. අනේ සමාධියක් ඇති කරගන්න මටත් ඇත්නම් හොඳයි කියලා එයා කල්පනා කරනවා. එයාට එහෙම අවශ්‍යතාවක් ඇති වෙනවා. එතකොට එයා නෑ නෑ නෑ සමාධියක් ඕනේ නෑ වීලිකීපස්සනාම ඇති කියලා කල්පනා කරොත් ඒකට කියන්නේ සුෂ්ක. සුෂ්ක කියන්නේ වේලිච්ච කියන එක. සුෂ්ක කියන්නේ වේලුණු, ඩ්‍රයි. එතකොට ඒ වේලිච්ච කතාව එන්නේ නැහැ. එතකොට බුද්ධ දේශනාව තුළ තියෙන මේ සමාධිය හරි ලස්සන තියෙනවා. දේශනා කළ සමතම් භික්කවේ භාවයේතු කමත්ත මනෝති. මහණෙනි, සමතේ වැඩිමින් කුමක් වේද? චිත්තම් භාවීයති. සිත වැඩි. ඕ විපස්සනා භික්කවේ භාවයේතු කමත්ත මනෝති. විදර්ශනා වැඩිමින් කුමක් වේද? පඤ්ඤා භාවීයති. ප්‍රඥා වැඩි. එතකොට සමතෙන් වැඩෙනවා සිත, විදර්ශනාවෙන් වැඩෙනවා ප්‍රඥාව. මේ දෙකම වැඩිමින් තමයි එයා නිකලෙස් වෙන්නේ. දෙක තැනක තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළ උන්වහන්සේට අරහත්ත්වේ ප්‍රකාශ කරපු ශ්‍රාවකයන් ගැන කියද්දී සමහර ශ්‍රාවකයන් ඉන්නවා සමත පූර්වංකම විපස්සනා. ඒ කියන්නේ ඉස්සෙල්ලා සමතේ වැඩෙනවා, ඊට පස්සේ විදර්ශනා වෙනවා. ඊළඟ පිරිසකට තියෙනවා විපස්සනා පූර්වංකම සමත. ඒ කියන්නේ ඉස්සෙල්ලා සමතේ වැඩෙන්නේ නැහැ, විදර්ශනා වඩනවා. විදර්ශනා තුළ සංසිඳනයකට සමතේ වඩනවා. ඊළඟ එක්කෙනා ගැන තියෙනවා යුගනද්ද. යුගනද්ද කියන්නේ මේ එකට වැඩෙනවා. සමහර අය ඉන්නවා කියන ධම්මුද්දච්ච. ධම්මුද්දච්ච කියලා කියන්නේ ධර්මයේ ගැන නුවණින් විමසීම විසඳලා යාට එක්තරා අවස්ථාවක සමත විදර්ශනා දෙකම එකපාරට වැඩෙනවා. එතකොට මෙන්න මේ කරුණු බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝ කල් පවතින උපකාරී වෙනවා. සද්දම්මස්ස පිටියා. සද්ධර්මයේ පැවැත්ම පිණිස, අසම්මෝසාය අවුල් නොවීම පිණිස, අනන්තර දහනාය අතුරුදහන් නොවීම පිණිස සංවත්තන්ති පවතිනවා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වන පිරිස ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරව සහිත යටත් පැවතුම් සහිතව ඉන්නවා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගෞරව සහිතව යටත් පැවතුම් සහිතව ඉන්නවා. ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි ගෞරව සහිතව යටත් පැවතුම් සහිතව ඉන්නවා. ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටත් පැවතුම් සහිතව ඉන්නවා. සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්නවා. මෙන්න මේ කරුණ කියන අතුරුදහන් වීමට හේතුව. එහෙනම් ඔබට දැන් තේරෙනවා ඇති මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ ලංකාවේ හිටපු අපේ පැරණි මුතුන් මිත්තන් තුළ මේ ලක්ෂණය තිබුණා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දේවානම්පියතිස්ස රජතුමා ඇත්තලට සෙනගගෙනලා දේශනාව කරන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළා ඔව් හත්තිශාලා, ඇත්තු බඳින ශාලා. ඒ කියන්නේ සෙනග වැඩි දහස් ගාන පිරුණා. සෙනග මේ අහන්න ආශ්චර්ය උදර්මේ පිරුණට පස්සේ විමාන වස්තු, ප්‍රේත වස්තු කියා දුන්නා. ඊට පස්සේ කියා දුන්නා සත්‍ය සංයුක්තය, චතුරාර්ය සත්‍ය ගැන තියෙන දේශනා ටික. ඊට පස්සේ අනුමතග්ග සංයුක්තය, කෙලවරකම සතරේ ස්වභාවය, කෙලවරක් නැති. ඉතින් මේ වගේ දේශනාවල් කියද්දි කියද්දි මොකද උන්නේ? මේ පිරිසට ඇති වුණා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වුණා, ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති වුණා, ශ්‍රාවක සංඥා කෙරෙහි ගෞරවය ඇති වුණා, ශික්ෂාව කෙරෙහි ගෞරවය ඇති වුණා, සමාධිය කෙරෙහි ගෞරවය ඇති වුණා. ඊට පස්සේ මොකද උනේ? මේ අනුලා දේවිය ප්‍රධාන අර මේ අන්තපුර කාන්තාවන් ඔව් තෙරුවන් සරණ ගිහලා ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අනේ අපිටත් මේ ධර්මයේ ඉක්මනට ආබෝධ කරගන්න ඕනේ ආබෝධ කරගන්න ඕනේ කියලා ඒ පිරිස මොකද කළේ එහෙමම දසසිල් සමාදන් වෙලා හිටියා. එතකොට දසසිල් සමාදන් වෙලා ඊට පස්සේ කිව්වා මේ අපි පැවිදි කරන්නේ ඒක භික්ෂුණීන් තමයි කරන්න කියලා. එතකොට එහෙනම් දැන් රජුරු හරි කම්පා වෙන්නේ ප්‍රහප්පේ මේ බුද්ධහමිට ලැබෙච්ච දෙයක් කියලා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩි ධර්ම දේශනා කළ අන්තපුරේ ගියා. මහන වුණා අන්තපුරේ. දැන් වර්තමාන මිහිම එකක් වුණා නම් විනාසයි නේ. දැන් බලන්න මේකට කියන්නේ මේ මිනිස්සුන්ගේ දියුණුව ගැන කල්පනා කරන්න. ඊරවසේ අරිට අමාත්‍යතුමාට කිව්වා මෙහෙමයි දැන් මෙහෙම මේ සීමා බෝධින් වහන්සේ වඩම්මගෙන එන්න මේ කාරණා තියෙන මේ කාණ්ඩ මැදිහත් වෙන්න. හරි කිව්වා දේවෙන් වහන්සේ මම එන්න. හැබැයි මටත් මහන වෙන්න දැන් කාලුණා නම් හරි වැඩේ නේ. ඒ කියන්නේ එහෙනම් කොච්චර නම් මේ ධර්මයට අපහාස කරයිද? ධර්මයට අපහාස කරයි. දැන් මේ තරුණේත් මහන වුණොත් අපහාස කරනවා මේ තරුණේ මහන වෙනවා කියලා. මේ අපහාස කරන මොකේද මේ? ශාසනය අතුරුදහන් වෙන්නේ ඒවයිනේ. එතකොට බැරි වෙලාවත් මේ කෙනෙක් මහන වුණොත් මේ පවුලම බයිනවා. මේ මහන වුණා ඉන්න වෙර උන්න ආදරු බණ කියලා උන්න දැහැගත්තා. මේ මොනවද එතකොට මේ යන්නේ? එතකොට ඒකේ තේරුම මොකද්ද? බුදුන් සරණක් නැහැ. දහම් සරණක් නැහැ. ඒ කියන්නේ ශාසනයේ දියුණුවට උපකාරණ එක කරුණක්වත් නැහැ. එක කරුණක්වත් නැහැ මේ සාමාන්‍ය සමාධිය. එතකොට බලන්න එහෙනම් දැන්ද තියෙන්නේ මොකද්ද? බුද්ධ දේශනාවේ තියෙනවා පහ කාශ්‍යප මහ රහතන් වහන්සේට වදාලා රත්තරන් නැතු යනවා රත්තරන් වගේ දෙයක් දිලිහි දිලිහි තියේවි හැබැයි රණින් කලීතු කෘත්‍යයකින් කරන්න බෑ කියනවා අපිත් බෞද්ධ කිකේ ඉන්නවා නමුත් අනුමත කරන්නේ ආර්ය සත්‍ය අවබෝධයේ එතකොට බලන්න සමාධිය වඩන්න කිව්වොත් එම හා හා කරන්න එපා කියනවා ඕක පිස්සු වෙදී කියනවා අහලා නැද්ද ඔබ ඊට පස්සේ මොකද කරන්නේ මොකක් හරි වෙලා භූතයෙක්වත් යාට වැහුනොත් ඊට පස්සේ ඕන්න බයිනවා කියලා වර නැතු ආහන් වැඩසටහන් වලට ගිහිල්ලා මහල් භාවනා වලට ගිහිල්ලා ඊට පස්සේ එයා එක්කගෙන යන මේ දොස්තරුරුකට දොස්තරුරුත් ඉන්නවා දතකට මතකින් බයින ලෑස්ති වෙලා අද දාහනේ තුන්නේ දොස්තර මහතුරුට නම් මං කිව්වේ ඒකට නෙමෙයි මම මේ අදහස් කළේ ඒ අදහස නෙමෙයි මේ අද දාහනේ තුන්නේ ඉවි ඔක්කොම කලේ පොල් ගෑවේ දොස්තර මහතුරු නමුත් ඒක නෙමෙයි මේ කියන්නේ පිරිසක් ඉන්නා මේ ධර්මයේ කෙරෙහි බුද්ධ දේශනාවේ තියෙනවා පරාභව සූත්‍රයේ දෙවිවරයවනේ පරාභව සූත්‍රය ඇහුවා මේ පරිහානියට පත් වෙන්නේ කොහොමද කියලා සුවිඥානෝ බවං හෝති සුවිඥානෝ පරාභවෝ බවං කියලා කියන්නේ එතන දියුණුව දියුණුවට පත් වෙන කෙනාව සුවිඥානෝ හරි ලේසි කිව්ව හොයන්නේ සුවිඥානෝ පරාභවෝ පිරිහියනෙක් කෙනා හොයන්න හරි ලේසි කිව්වා ධම්මකාමී බවං හෝති දියුණුවෙන් එක්කිනා ධර්මයට කැමති ධම්මදිස්සී පරාභව පිරියන එක්කිනා ධර්මයට ද්වේෂ කරනවා ඒක එදත් සත්‍ය අදත් සත්‍ය හිටත් සත්‍ය ඉතින් ඒ නිසා අර මේක අපිට මේ සද්දම්ම ප්‍රතිරූපක සූත්‍රය හරිය වටෙනවා මොකද්ද වටින්නේ ඔබට ඕනේ අර හතරතරන් කැලක් වෙන චූටි හරි නැත්නම් ලොකුවට දිලි දිලි ඉන්නද ධොර රත්තරන් වෙලා මොකද්ද ඔබට ඕනේ ලොකුට දිලිසෙන්න මම මොකක්ද පුංචි වුණත් කමන්නේ ඇත්තද මං ඉස්සෙල්ලා කියනවා ඒක මට බොරු ගෝණියක් තිබ්බත් මට වැඩක් නැහැ මං කැමති බොහොම මේ අබෑටයක් වගේ හරි සත්‍යයක් තියෙනවා නම් ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපිට පහදින්න අවස්ථාව ලැබුණේ ඒ හැඟීම අවතුල තිබ්බ නිසා තමේ බුද්ධ දේශනා ගත්තොත් මේක මේ අපිටින් අවුරුදු ගණනාවක් තිස්සේ මේ දේශනාවල් අපි කියවනෝනේ. ඉතින් මේවා කියවන්නේ නැහැනේ මේවා වටින්නේ නැත්තම්. මේවා කියවද්දි කියවද්දි අපිට තේරෙනවා මේ තමයි නිර්මල දේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පැහැදිලිව දේශනා කළාද මේකේ බොරු එකක් තියෙනවා. බොරු එක આવොත් ඇත්ත එක නැති වෙනවා. ඊළඟට මේක නැති වෙන ප්‍රධාන හේතු වෙන්නේ මෙන්න මේ කරුණු පහ. ඒ කරුණු පහ ඇතිබුණොත් මේක නැති වෙනවා මෙන්න මේ කරුණු පහ ඇති කරගත්තොත් මේක පවතිනවා කියලා කිව්වා. එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ ශාසනය පවතින්න නම් ඔන්න ඒ කරුණු පහ තියෙන්න ඕනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම තියෙන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් ඇති බව. ඊළඟට තියෙන්න ඕනේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගෞරව සහිතව ජටහත් පැවතුම් ඇති බව. ඊළඟට තියෙන්න ඕනේ ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ගෞරව සහිතව ජටහත් පැවතුම් ඇති බව. ඊළඟට තියෙන්න ඕනේ සික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් ඇති බව. ඊළඟට තියෙන්න ඕනේ සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් ඇති බව. මේක හැමතිස්සෙම අප තුළ තිබුණොත් එතකොට අපි බුද්ධ ශාසනයට හානි කරන කෙනෙක්ද බුද්ධ ශාසනයේ දියුණුවට කැමති කෙනෙක්ද? දියුණුවට කැමති කෙනෙක්. මේක පිළිටන්න ඕනේ ස්වාභාවික ගුණයක් හැටියටයි. ඒක දැනග තියෙන උත්තර කියන රහතන් වහන්සේ මොන ගැහෙන්න සක්‍ර දේවේන්ද්‍රයාව. පාපිලවේ රහතන් වහන්සේ කියනවා මේ දේවේන්ද්‍රය මේ සෑම දෙයක්ම නූණැති කෙනෙක් හිතන්න ඕනේ කියන සෑම දෙයක්ම අනිත්‍යයි කවදාවත් මේක නිත්‍ය දෙයක් ලබන්න බෑ. ඊළඟට මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා වෙනස් වෙන දෙයක් ලබන්න බෑ. ඊළඟට මේ යම් කිසි දෙයක් කර්මයක් කළොත් ඒක විපාක දෙනවා ඒක විපාක නොදී සිටින්නේ නෑ. ඊළඟට මේ වගේ ඉතින් අර කරුණු විස්තර කරගෙන යනවා. ගියාම මේ සක්‍ර දෙවිය හරියට පහදිරම්. පැහැදිලා ඇහුවා අනේ ස්වාමීනි හරි ලස්සනයි බණ ටික. බණ කිව්වේ මේ ඔබ වහන්සේගේ අවබෝධයෙන්මද මේ කිව්වේ කියලා ඇහුවා. එතකොට ඒ උත්තර කින රහතන් වහන්සේ කියනවා දේවේන්ද්‍රිය මම ඔබට උපමාවක් කියන්නම්. යම් තැනක තියෙන ලොකු දහන්නේ ගොඩක්. එතකොට මිනිස්සු තම තමන්ගේ භාජනවල ප්‍රමාණයට ඒ දහන්නේ ගිහිල්ලා අරගෙන පුරෝගෙන එනවා. එතකොට කෙනෙක් අහනවා සා ඔබ දහන්නේ ගෙනල්ලානි කොහෙන්ද ගෙනාවේ? ඉතින් කියනවා අන්න අසවල තැන දහන්නේ ගොඩක් තියෙනවා. එතනින් තමයි මම මේ දහන්නේ ගෙනාවේ. ඒ වගේ දේවීන්ද්‍රේ මේ ලෝකයේ තිබෙනවන් නම් යම්තාක් සුභාෂිත වචන ඒ සියල්ල තථාගත අරහත් භාග්‍යවතුන් වහන්සේගේය. අප කරන්නේය උපුටා දැක්වීමයි කිව්වා. උන්න දැක්කද ශ්‍රාවකත්තේ? අප කරන්නේය උපුටා දැක්වීමයි. එතකොට මේකින් අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පවතින ඕන කරන සෑම දෙයක්ම කියා දීලා තියෙනවා. එතකොට ශාසනයේ පවතින ඕන කරන සෑම දෙයක්ම කියා දීලා තියෙනවා. නමුත් ඒක නැති කරගත්තේ කවුද? ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස. මොකද මහායානයේ කියන එක ඉපැද්දෙන්නේ බමුණොද? නෑනේ. මහායාන ඉපැද්දේ මරකල මිනිසුද? නෑ. මහායාන ඉපැද්දේ කවුද? මහණ මුචයමයි. ඒක තමයි මේ ශාසනයේ අතුරුදහන් වෙන ප්‍රධානම කාරණේ. මූලිකම කාරණේ ඒක. එතකොට බලන්න ඒකෙන් තමයි වාදිවාද සියල්ල ආරම්භ වුණේ. දැන් බුද්ධ ශාසනය කියන එක නැත්තරම නැති වෙලා ගියානේ ඉන්දියාවේ. නැත්තරම නැති වෙලා ගියා. ආයෙ ලේසි නෑ ඒක. ආයෙත් මතු කරන්න නම් පුළුවන් කියලා මං හිතන්නේ. එතකොට ඒක තමයි தත්ත්වය. මේ නිසා ඔබ තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වැඩපිළිවෙල සීල සමාධි ප්‍රඥා ඇති වෙන වැඩපිළිවෙල ඊළඟට සතර අපායෙන් අත් මිදී සුගතිය පිහිටා සසරින් එතෙර වෙන වැඩපිළිවෙල මේ සියල්ල බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ තුල අපටද ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ගෞරව සහිත යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා. අපටද ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා. අපටද සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්නට ලැබේවා. සාදු සාදු සාදු.